2013 වසරේ දෙවෙනි මාසේ 16 වෙනිදා භාවනා වැඩසටහන. අපි මුලින්ම අපේ සිත, කය, වචනය සංසුන් වෙන්න, නිදහස් වෙන්න සුළු මොහොතක් සැහැල්ලු කරගෙන අපි අපේ හිතට ඉඩ දෙන්නේ හැමතිස්සෙම කරත්තේ බැඳගත්ත ගවයෙක්ගින් වගේ වැඩ ගන්නවා. අපි අපේ ඇහැට නිකන් ඉන්න දෙන්නේ කරත්තේ බැඳගත්ත ගවයෙක්ගින් වගේ වැඩ ගන්නවා. අපේ කන් දෙකට අපි නිකන් ඉන්න දෙන්නේ නොයේකුත් දේවල් වලට යොමු කරමින් ඒකින් අපි වැඩ ගන්නවා. මේ ඉන්ද්‍රිය විවේකේ ලබා දෙන්න, මනසේ විවේකේ ලබා දෙන්න ටික වෙලාවක්. හොඳයි, සාදු සාදු. දුකින් නිදහස් වෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන කාරණය බොහෝම ගැඹුරු කාරණයක්. ඔය අපි දහම් පාසල ඉගෙන ගත්තට වඩා ඒ වගේම පටිච්ච සමුප්පාදය කියන්නේ තාම ගැඹුරු කාරණයක්. ඔය අපි අඳුනගෙන ඉන්න දෙයට වඩා කෙටියෙන්ම කියතොත් අපි ඔය බුදුදහම කියලා අඳුනගත්ත දේවල් වල ශාල අඩුපාඩුකම් රාශියක් තියෙනවා. ඒ නිසා තමයි අපි ආර්ථික වශයෙන් හරි සමාජික වශයෙන් හරි දියුණු නොවන ජනතාවක් බවට පත් වෙලා තියෙන්නේ. මේ මා ඔබට දැන් පෙන්වන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ කරුණුවට මනාව පැහැදිලි කරන්න තියෙන ඒ සටහන. ඒ සටහනේ මම එක කොටසක් කොටුවකින් මෙහෙම කොටු කරලා තියෙනවා. අනිත් කොටස නිදහසේ තියලා තියෙනවා. ඇත්තෙන්ම ඒ කොටු කරලා තියෙන්නේ නිදහස නැති පැත්ත. ඒ කියන්නේ ඔබ සිටිනා පැත්ත. ඔබ ඉන්නේ නිදහස නැති පැත්තේ. මේ කොටු කරලා නැත්තේ නිදහස තියෙන පැත්තේ. දැන් බලන්න එක පැත්තක එකම කරුණක් දිගට වචන 8ක් තියෙනවා. මේ වෙනස් වෙන්නේ නැහැ. මොනවද සම්මා සම්මා කියන වචනය කරුණු 8ේම එක විදිහට පැහැදිලිලා තියෙනවා. ඊට පස්සේ මේ අනිත් පැත්තේ එක විදියටම කරුණු අටක් නැහැ. තියෙන්නේ වෙනස් වෙනස් වූ කරුණු කාරණා ටිකක් තියෙන්නේ. ඒ දිට්ඨිය, සංකල්ප, වාචා ආදී අට තියෙන්නේ. ඔබට තියෙනවා දිට්ඨි තියෙනවද නැද්ද ඔබට? තියෙනවා. සංකල්ප තියෙනවද නැද්ද ඔබට? තියෙනවා. වචන තියෙනවද නැද්ද ඔබට? තියෙනවා. කම්මන්ත තියෙනවද නැද්ද? තියෙනවා. ආජීව තියෙනවද නැද්ද? තියෙනවා. වායාම තියෙනවද නැද්ද? උත්සාහයන් තියෙනවා. සතියක් තියෙනවද නැද්ද? තියෙනවා. සමාධියක් තියෙනව නැද්ද? තියෙනවා. හැබැයි ඒ එකක්වත් සම්මා නොවේ. ඒකයි තියෙන ගැටලුව. සමාධියක් තියෙනවා. ඈ සමහර වෙලාවට යම් යම් සමාධීන් වල පැටලුනහම අපේ ඇයට කොහෙද යන්නේ කියලා අමතකයි, පාර යන්නේද කියලා අමතකයි. ඒක සමාධි තියෙනවා. දැන් සංගීතය වගේ දේවල් වලනොත් සමාධිගත වෙනවා. සුභ කාරණාවලනොත් අපි සමාධිගත වෙනවා. අසුභ කාරණාවලනොත් සමාධිගත වෙනවා. ප්‍රීතියෙන් සමාධිගත වෙනවා. දුකෙන් සමාධිගත වෙනවා. සමවදිනවා කියන එකනේ සමාධිගත වෙනවා කියන්නේ. අපි සමවැදීම් කියන එක තියෙනවා. සමාධිය ඇති වෙනවා. කෙදීම කියතොත් ඔය පූසන්ටත් සතුන්ටත් සමාධීන් තියෙනවා. උදාහරණයක් වශයෙන් යම් කිසි ඉලක්කයක පූසෙක් ඉන්නකොට ලේනෙක් අල්ල ගන්න හරි මීයෙක් අල්ල ගන්න හරි බලන පෝට්ටකින් ඇහුවත් ඒ පූසට දැනෙන්නේ නැහැ. ඒ ඉලක්කමයි ඉන්නේ අතාරින්නේ. කොච්චර ගහුවත් දුවන්නේ. නිකන් වෙලාවට ගහුවත් දුවනවා. අර සමාධියට හරින්නේ නැහැ. එහෙමනම් ඔබ ළඟ තියෙනවා මේ අටම සම්මා කියන ගුණයට නොපෙමින. ඔබ හිතන්න පුළුවන් මේ දිට්ඨියයි සම්මා කියන වචනයයි දෙක එක කරත්තේ බඳින්න පුළුවන් දෙන්නේ කියලා. බෑ. අපි කීමද කියනවා එළහරකයි මීහරකයි කරත්තේ බඳින්න බෑ කියලා. ඒ වගේ මේ දිට්ඨියයි සම්මා කියන දෙකයි එකට තියන්න බෑ කොයිම වෙලාවකවත්. මේ දෙකක්. දිට්ඨිය කියන්නේ ලෝකය. ඔබ ඉන්න තැන. සම්මා කියන්නේ ලෝකෝත්තර. මේ දෙක එක ළඟ තියන්න බෑ. ඉතින් ඔබ මේ විදිහට ඉගෙනගෙන නැහැනේ. අහලත් නැහැනේ. වෙනසක් තිබුණට මේ විකෘතියක් නෙවෙයි. වෙනසකට භාජනයේ හැම වෙනසක්ම විකෘතියක් හැටියට ලෝකේ සලකනොත් ලෝකයේ පරිණාමය වෙන්නේ වෙනස් වෙන්නේ ඉස්සරහට යන්නේ අලුත් දෙයක් හොයාගන්නේ. ඉතින් ඒ ඉන්ද්‍රියට සාපේක්ෂිත දැනුමෙන් අපි සංකල්ප කරගෙන ආවට වැඩි එහා දෙයක් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. ඒක අවදි කරලීම තමයි දැන් මේ අපි කරන්නේ. තාම දුර්ලභව සොයාගත්ත කර්ම කාරණා රාශියක් තියෙනවා. මේ කිසිවකින් ඔබගේ සිත අපි ද්වේෂයෙන් පුරවන්නේ නැත්නම්, ලෝභයෙන් පුරවන්නේ නැත්නම්, මෝහයෙන් පුරවන්නේ නැත්නම් ඒක තමයි නිවැරදි ධර්මය. යමක් ඇසීමෙන් ඔබේ හිත ලෝභයෙන් පිරිනවද, ද්වේෂයෙන් පිරිනවද, මෝහයෙන් පිරිනවද, අවිද්‍යාවෙන් පිරිනවද, ඒක තමයි වැරදි ධර්මය. එනිසා නිර්වචනය තුළ නිදහස තියෙනවා ලෝභ, ද්වේෂ, මෝහ නැති වෙන ආකාරයට. මේ වචනයක් කියලා කියන්නේ කිසිදු සත්‍යයක් නැති දෙයක්. ඒක පොඩි මැටි ගොඩක්. මැටි ගොඩකින් කරන්න පුළුවන් දේවල් මොනවද? ඕන දෙයක් හදන්න පුළුවන්නේ. අලි හදන්න පුළුවන්, කොටි හදන්න පුළුවන්, ඇත්තු හදන්න පුළුවන්, හට්ටි වලන් හදන්න පුළුවන්, ටයිල් හදන්න පුළුවන්, ඔයකොත් දේවල් කරනවා. වචනයක් කියන්නේ ඒකට නිර්වචනය තුළ තමයි සියල්ල තියෙන්නේ නේද? අපි හිතනවා මේ පෙළදහම කියලා. පෙළදහම තියෙනවා. ඒක අටුවාව තමයි වැදගත්. අටුවාව කියන්නේ පැහැදිලි කිරීම. නිර්වචන, නිර්වචනය තමයි වචනයකට වැදගත්ම කොටස. කුමක් සඳහාද? මේ විමුක්තිය සඳහා, සම්මා දිට්ඨිය සඳහා නිර්වචනය. දැන් බලන්න, දිට්ඨියයි සම්මා කියන එකයි අපි එකට බැඳලා ඉගෙන ගත්තේ. ඒත් අද ඔබට අපි කියලා දුන්නා මේ දිට්ඨිය සහ සම්මා කියන වචන දෙක එකට බඳින්න බෑ. දිට්ඨිය තියෙනවා නම් එතන සම්මා නෑ. සම්මා තියෙනවා නම් එතන දිට්ඨිය නෑ. රය නම් දහවල නෑ. දහවල නම් රය නෑ. ලෝක දෙකක තියෙන දෙයක්. එකක් එනකොට අනිත් එක පලා යනවා. ආලෝකය ඇති තැන අන්ධකාරය නෑ. අන්ධකාරය ඇති තැන ආලෝකය නෑ. දෙකම එක තැනලා යාළු කරලා තියන්න පුළුවන්ද? ආලෝකය අන්ධකාරය යාළු කරන්න බෑ. ඒ වගේම ලෝකෝත්තරයි ලෝකයයි මිත්‍ර කරන්න බෑ. සම්බන්ධ කරන්න බෑ දෙන්නෙක්. ඒ නිසා ලෝකෝත්තර කියන වචනේ පාවිච්චි කරේ ඒකයි. ලෝකයෙන් එතර. ලෝකයෙන් එහා. ලෝකය. ඊළඟට සංකල්පය තියෙන තැන සම්මානය. සංකල්ප තියෙන තැන සම්මා ගුණේ නැහැ. සම්මා ගුණේ තියෙන තැන සංකල්ප නැහැ. දැන් එතකොට ඔබ ජීවත් වෙන්නේ කොතනද? සංකල්ප ගොඩේ. Hindu සංකල්ප, ක්‍රිස්තියානි සංකල්ප, මුස්ලිම් සංකල්ප, බෞද්ධ සංකල්ප කරගෙන. හරි විදිහට බෞද්ධහම කියලා දෙන්නේ සංකල්ප කරගන්න නෙමෙයි. මේ සංකල්ප නිරෝධ කරගන්න. නමුත් අපි දන්නේ නැතුව සංකල්ප බවට පත් වෙලා තියෙන එක කුඩා කාලේ සහ බුද්ධිය මදායේගේ එක තිබ්බට කමක් නැහැ. නමුත් විශිෂ්ට ඥානයක් අවබෝධ කරගන්න යන කෙනා මේ සංකල්ප ඉක්මවා යන්න ඕනේ. ඒ වගේම ඔබට වචන තියෙනවා. වචනවල එළබගෙන ඉන්නවා. වචනවල තදින් එළබගත්ත ලෝකය තමයි වැඩි. ඒගොල්ලන් කියන්නේ පද පරමය. පදයක් වචනයක් තදින් අල්ලගෙන ඉතින් අර නිවන් අවබෝධ කරගන්න බෑ කියලා කියන්නේ නේ පද පරමයන්ට. ඈ පද පරමයන්ට බෑ කියනවා. ඒ කියන්නේ තමන්ගේ කනට ඇහුනොත් දෙයියෙක් ඉන්නවා කියලා, එයා දෙයියෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. දෙයියෙක් නැහැ කියලා කනට ඇහුනොත් දෙයියෙක් නැහැ කියනවා. මේ හරකා දෙවියන්ගේ වාහනේ කිව්වොත් මිනිස්සු ඒ හරකට වඳිනවා, මල් මාල දානවා, ගේ ඉස්සරහා බැඳගෙන ඉන්නවා උදේ පාන්දර දකින්න. නැද්ද? මේ තියෙන්නේ ඔබගේ ආහාරය වෙනසයි මේ හරක් කියලා කිව්ව ගම උන් අරගෙන ගිහිල්ලා මරලා මරාගෙන කනවා. තව කට්ටිය. මේ ඔක්කොම කොතනද ඉන්නේ? මේ ඔක්කොම පදපරමය. කිව්වට කරන්නේ. ඉතින් මානව ගුණයක් හැටියට සත්තු නොමරන එක එක්තරා ආකාරයකට ශ්‍රේෂ්ඨයි සත්තු මරනවට වැඩිය. ඒ කෙසේ වෙතත් ඒ සියලු දෙනාම අවබෝධයෙන් මේ කාරණා කරන්නේ අනවබෝධයෙන් පද පරම ගුණයකින් යුක්තව. දැන් බෞද්ධයෝ එසේ විය යුතු නැහැ. සාන්දිටික භාවයට පාත්‍ර වෙලා කරුණු කාරණා දැනගෙන ක්‍රියාත්මක වෙන තැනකට එන්න ඕන. වචන ග්‍රහණය කරලා ඉන්නේ. ඒ නිසා ලෝකයා විසින් කිව්වොත් කෙලෙස් ඇති වෙනවා, ඇඳුම් අඳින්න හොඳ නැහැ කිව්වොත් ඒ වචනය ග්‍රහණය කරලා මිනිස්සු ඇඳුම් අඳින්නේ නැහැ. දැන් ඔය ඉන්දියාවේ ඉන්න නිගණ්ඨනාත පුත්තුගේ තාම ඉන්නවා සංග්ලාස් දානවා, සෙල් ෆෝන් එක අතේ ගෙනියනවා, තමන්ට සිකියුරිටි එකක් වටේ තියාගෙන ඉන්නවා, ඒත් රෙදි අඳින්නේ නැහැ. ලැප්ටොප් එක පාවිච්චි කරනවා, ඒත් රෙදි අඳින්නේ නැහැ. සමහරලාට කාර් වාහන බෙන්ස් පාවිච්චි කරනවා, ඒත් රෙදි අඳින්නේ නැහැ. ඇයි? රෙදි ඇඳුත් කිලිස් ඇති වෙනවා. ඒක තමයි පුදුමේ. ඒකම ඒ ලක්ෂණයම බෞද්ධ වෙලා ගන්න නැද්ද? හාමුදුරුවෝ ළඟත් නැද්ද? ඒකම තියෙනවා. හැබැයි ඉතින් අපිට රෙදි අඳින්න කියලා තියෙන නිසා හදගෙන ඉන්නවා. ඒ ගතියම මුස්ලිම් අය ළඟ නැද්ද? ඒගොල්ලෝ ප්‍රෝගනම ඉන්නවා. ඒ ගතියම ක්‍රිස්තියානිය ළඟ නැද්ද? තියෙනවා. ඒ ගතියම හින්දු අය ළඟ නැද්ද? තියෙනවා. මම මේ කාටවත් දොස් කියුවා නෙමෙයි. සත්‍ය මතු කර ගැනීමේ අදහසින් කරුණ ප්‍රකාශ කරා. ඉතින් ඇයි මේ වචනවලට යථාර්ථයක් දීලා තියෙන්නේ අපි? වචනවලට යථාර්ථයක් දෙන්නේ දාර්ශනික බුද්ධියක් නැති මිනිස්සු. වචනවල පමණක් එළවගෙන ඉන්න මිනිස්සෙකුට ඇත්ත වශයෙන්ම මිනිස්සෙක් කියනවට වැඩිය හොඳයි රොබෝ කෙනෙක් කියලා කියනවනේ. රොබෝ කෙනෙකුට මොනවද කරන්න පුළුවන්? දෙන දත්තවලට අනුව වැඩ කරන්න පුළුවන්. කම්පියුටර් එකකට මොනවද කරන්න පුළුවන්? දෙන දත්තවලට අනුව වැඩ කරන්න පුළුවන්. එච්චරයි. ඉතින් ඔබට කරන්න පුළුවන් අඩු වැඩියෙන් ඒ ටික පමණයි. ඈ අඩු වැඩියෙන් ඔබේ මනසට දාලා තියෙන ආගම, සංස්කෘතිය, චින්තනය, සමාජ වටපිටාවක් ඔය මොනවා හරි ඔය අපි කරන්නේ ඒ ටික. ඒ ටිකයි අපි කරන්නේ. මිනිස්සුන්ට මහා පෞකයක් පෙන්නුම් කරලා දෙනවා පින්කම් කියලා. මිනිස්සු ඒ පව් කරනවා පින්කම් නාමයෙන්. ඈ දැන් සමහර ආගම්වල සතුන් මරලා ලොකු සන්තෝෂයක් ලබන්නේ ඒගොල්ලෝ ලොකු පින්කමක් කළා. අපි ගෙදරට හාමුදුරු කෙනෙක් වඩම්මල පිටිත් කියනවා. ඒගොල්ලෝ ගෙදරට සතෙක් ගෙනල්ලා ගේ මැද කපලා ලේ වටේ දිනනවා. කළා දැන් ඔන්න දේව ආශිර්වාදය ලැබෙනවා කියලා හිතුවා. බලන්න මේ දෙකම අනවබෝධයෙන් කළොත් එහෙම එතන තියෙන පද පරමභාවය. අරකේ ගුණයක් තිබ්බත් ඒත් පද පරම, අරකේ අගුණයක් තිබ්බත් ඒත් පද පරම. කිව්වට කරන්නේ අද දන් දෙනවයි කියන එක වුණත් ඔය කරන්නේ හාමුදුරුවන්ගේ බඩ පිරෙන්න දෙනව නෙමෙයි. කවුරුත් හත් දවසේ තුන් මාසේ දාන දෙන්න ඕනේ කියලා පදපරම වෙලා තියෙනවා. මතයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මිනිස්සු බණේ කියලා හිතනවා. නැත්තම් හිත නිදහස් කරගන්න බැරි වෙයි කියලා හිතනවා. ඒ නිසා කරනවා. දැන් මේවා කරන්න හරි නොකරන්න හරි කියන කාරණයට වැඩි තේරුම් ගන්න අපි කොච්චර මේ වචනවල හිර වෙලා නතර වෙලා තියෙනවද කියලා. දැන් අපි පැමිණෙන්නට ඕන සම්මා ගුණයට වචන වලින් නිදහස් වෙන්න ඕන. වචනයක් තුල යථාර්ථයක් තියෙනවායි කියලා හිතාගෙන හිටපෙක නතර කරන්න ඕන. දැන් මේ වචන වලට අර්ථ දීපු නිසාම තමයි අපි කම්පණය වෙන්නේ. දැන් අපිට ඊටාම හරුප වචන තියෙනවා. කුණුහරුපතිය ඒවා අපි කුණුහරුප කියලා ඔළුවට දීලා තියෙනවා. මේක මේ තාත්තාල්ලල බනින්නේ, මේක අම්මාන්නල බනින්නේ, මේක මගේ නෝනාල්ලල බනින්නේ, මේ මට බනින්නේ, මේ සතෙක්කල්ලල බනින්නේ කියලා දීලා තියෙනවා. දීලා තියෙන නිසා අපි එක පාරට අර කියපු ගමම්ම කම්පණය වෙලා මේක මගේ දෙයකට මගේ කෙනෙකුට මම ආදරය කරන කෙනෙකුට තමයි මේ බැන්නේ කියලා තරහ වෙනවා. දැන් අපි නිකන් හරි සිංහල භාෂාව දන්නේ නැති ඉංග්‍රීසි ජාතිකයෙකුට ෆ්‍රාන්ස් ජාතිකයෙකුට කෙනෙකුට කියනවා ඔය වගේ ඔක්කොම ගුණහරුප ටික කියලා බයිම. ඒ මනුස්සයා තරහ වෙනවද? ඒ මනුස්සයා කියයි මට ඒක තේරෙන්නේ නැහැ නේ? මට ඒක තේරෙන්නේ නැහැ කියලා කියාවේ. ඇයි? එයා කම්පණය වෙන්නේ නැහැ. ඇයි? මේ පද පරමිය වෙලා නැහැ නේ. වචනේ අල්ලගෙන නැහැ. මතක තියාගන්න රහතුනොත් එහෙමයි. රහතුන්ට තේරෙන භාෂාවෙන්ම බැන්න, ඔහු දන්න භාෂාවෙන් බැන්නත් මේ වචනේ අල්ලගත්තේ නැති වුණාට පස්සේ අර සිංහල නොදන්නා අර ජාතිකයා වගේ මේකට මුහුණ දෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ එහෙමයි මුහුණ දුන්නේ. මට ඕව අයිති නැහැ. මට ඕව තේරෙන්නේ නැහැ. එච්චරයි. ඇයි අපිට අරව තේරෙන්නේ? අය අපිට ඒව තේරෙන්නේ. අපි ඒවට බැසගෙන ඉන්නවා. ඒවා අපි අල්ලගෙන ඉන්නවා. ඒවා අපි ග්‍රහණය කරගෙන ඉන්නවා. ඒ සංඥා විඥාන මමයි, මාගේ ආත්මයයි, මාගේ ජීවිතයයි කියලා අපි අල්ලගෙන ඉන්නවා. ඒ නිසා තරහ යනවා. කෙනෙක් තරහ නිසාම නෙමෙයි. මේ යාළුකමට වුණත් කෙනෙකුට කියන්නේ දිගට මට ටිකක් වෙලා බනින්න කියලා. අපි තරහ නැහැ. අපි මේ ටෙස්ටින් එකක් කරන්නේ. ඔයාලට තියෙන්නේ මට බනින්න. මං අහගෙන ඉන්න ටික වෙලා කරන තරහ යනවා. ඒ වගේම සමහරලාට අපිට තේරෙනවා මේ ඉස්සරහින පුජ්‍යලයා ඊටම කපටි පුජ්‍යලයෙක් කියලා තේරුණත් අර හොඳ වචන වලින් ප්‍රශංසා වචන වලින් දිගට කියනකොට අපිට යංගිසි ආකාරයක ප්‍රසාදනීය ගුණයක් හට ගන්නවා. ඒක තමයි ස්වභාවය. මෙන්න මේ දේ මෙන්න මේ මුලාවෙන් මුලින්ම නිදහස් වෙන්න පුළුවන් නම් අපිට සෑහෙන්න ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන්. වචනේ නිදහස් වීමම සියල්ලගෙම නිදහස් වීම කියලා කියන්න පුළුවන්. වචනයක් තුළ තියෙන මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහම තියෙනවා. මම ඔන්න රූපය මවන්නම්කෝ. කොස්කෙලිය කිව්වහම කොස්කෙලිය කියන රූපය පේනවා. එන්න මෙහාට එන්න කිව්වහම ක්‍රියාවලිය මතක් වෙනවා. ඇවිදගෙන ඉස්සරහට යන්න ඕන කියන ක්‍රියාවලිය රූපය මතක් වෙනවා. ඒ සංඥාව හිතට එනවා. සතහනක් නම් ඒ ඕනම දෙයක් ගැනෙන්නේ මොකද්ද? ඒකට සංඥා කියන ගුණය ගැනෙනවා. සතහනක් තියෙනවා. ඔබ ගෙදර ගිහිල්ලා ඉන්න මොනවද දෙන්නේ? සංඥාවක් දුන්නා ගෙදර ගිහිල්ලා එන්න. එතන රූපය සම්බන්ධයි, සංඥාවක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා, ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ වේදනා. එක එක වචනවලට එක එක විදිහේ වේදනා තියෙනවා. හැම වචනයකටම නැහැ නේ. හොඳ වේදනාවල් තියෙන වචනේ තියෙනවා, නරක වේදනාවල් තියෙන වචනේ තියෙනවා. ඒත් අපි මොනවද දීලා තියෙන්නේ වචනවලට අර්ථ දීලා, පද පරමයෝ වෙලා, පද අල්ලගෙන පද සත්‍යයක් කියලා හිතලා. ඒ නිසා අපි සමාජයේ පුරුදු වෙලා තියෙනවා පුළුවන් තරම් අර හොඳ වචන පාවිච්චි කරලා මිනිස්සුන්ගේ හිත සනසන්න ඕන, නරක වචන පාවිච්චි කරලා රිදවන්න හොඳ නෑ කියන ගුණය අපි ඉන්නවා. එහෙමනම් මේ වචනයකට කියන කාරණයකට අපිව සොලවන්න පුළුවන්. රූපයට අපිව සොලසවන්න පුළුවන්, ගන්ධයට අපිව සොලවන්න පුළුවන්, දිවේ රසවලට අපිව සොලවන්න පුළුවන්, ශරීරයට දැනෙන පහසුව අපහසුවෙන් අපිව සොලවන්න පුළුවන්, හිතට ඇතිවන හැඟීමෙන් අපිව සොලවන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර මඩේ ඉඳපු ඉන්නක් වගේ කියලා. ඇත්තෙන්ම අපි බලලා තියෙනවා, මම පරේක්ෂණය කරලා බලලා තියෙනවා මේ සෙලවින් නැති මනස් තියනවාද කියලා. නේ තරුණ කාලේ ගෑනුලා මේක යාළු කරගන්න බැලුවේ මේ අචල ආදරයක් තියෙන කෙනෙක් ඉන්නවද කියලා බැලුවා. ඒක නිසා එක්කෙනෙක්වත් හොයාගන්න බැරි වුණා. කිසි කෙනෙක් ළඟ අචල ආදරයක් නැහැ. බුදුන්නේ අචල ආදරයක් තියනවා කියලා හිතන්න එපා. එහෙම කෙනෙක් හොයන්න එපා, අහුවෙන්නේ. බැන්නොත් තරහ වෙනව, හොඳ කිව්වොත් යාළු වෙනව, සැලකුවොත් හොඳයි කියනවා, ගැහුවොත් නරකයි කියනවා. ගහද්දිත් හොඳයි කියන අය නෑ, බනිද්දිත් හොඳයි කියන අය නෑ, කැඩට ඉන්න දවසටත් ලස්සනයි කියන අය නෑ. එහෙනම් හරි විද්‍යාත්මක තැනක් තියෙන්නේ. යාළුවොත් එහෙමයි, ඇති වෙලාවෙදිත් නැති වෙලාවෙදිත් එහෙම ඉන්න ඕනේ කියලා කෙනෙක් නැහැ. අර යුතුයකමක් වශයෙන් අතහරින්න බැරි කමර කෙනෙක් කළාට සිතෙන් කවුරු ජයග්‍රහණයන් කරා දිවිගෙන යන නිසා අපි පරාජිත පුජ්‍යලයක් වෙනකොට අපි උදාන යනවා. මම පොඩි කාලේ ගමහරහ දෙව්වා. ඉතින් මාත් එක්කම දූපු ළමයා මගේ කරේ එල්ලිලා දෙන්නත් එක්ක අපි එකට යමු කියලා දිනුම් කණුව කිට්ටු වුණාම මාව දාලා දිව්වා. එදකම් මගේ උරේට බර දීලා අපි දෙන්න එකට දිව්වේ. දිනුම් කණුව කිලෝමීටරයක් විතර කිට්ටු වෙනකොට මාව දාලා දිව්වා. ඉතින් මම ඊළඟට දෙවෙනියට ආවා. ඉතින් එහෙම තමයි. එසම් මිනිස් සිත කියන එක හරිම අසරණ තැනක තියෙන්නේ. හරිම අසරණ තැනක තියෙන්නේ. හරිම දිලිඳුයි. දාර්ශනිකයෝ ඉන්නේ පින්නතුනේ ලෝකෙ දස ලක්ෂයකට එක්කෙනෙක් විතර. එතකොට ලංකාවෙම කී දෙනාද ඉන්නේ? 10 දෙනෙක් විතර. ඇත්තෙන්ම මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ප්‍රකාශ කරන අය 10 දෙනෙක් විතර තමයි ඉන්නේ. නෑ. අනිත් අය අවබෝධ කරගත්තත් කියා ගන්න තේරෙන්නේ නෑ. කියන්න තේරෙන්නේ නෑ. ඒ නිසා අතිශය දුර්ලභ කෙනෙක් බවට පත් වෙන්න ඔබට පුළුවන් නුවණට බරව සිතන්න, පරේක්ෂණාත්මකව මේ ගැන කල්පනා කරන්න. ඔය ආහාර පාන වෙනුවෙන්, ඉලතල වෙනුවෙන්, දන ධාන්‍ය වෙනුවෙන් අසීමිත ලෙස දුවන්න උමනා නැහැ. ඒකේ ප්‍රමාණයක් සහ ශක්ති ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණ ශක්තියෙන් බුද්ධයෙන් නිදහසේ මිනිසුන්ගේ අවශ්‍යතාවල් ඉෂ්ට කර ගැනීම සඳහා ක්‍රියා කරන අතර මේ ධර්මය අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගත්තාට පස්සේ ඔබට ඕනෑ තරම් වේගයකින් දුවගෙන යන්න පුළුවන්. කකුලේ තුවාලයක් තියෙද්දි තමයි හයියෙන් දුවන්න එපා කියලා වෛද්‍යවරයා අවවාද කරන්නේ. තුවාලේ සනීප වුණාට පස්සේ කියන්නේ නැහැ නේ හයියෙන් දුවන්න එපා කියලා. ඒ වගේ අපිත් ඔබට මේ ධර්මයට වැඩියෙන් කැප වෙන්න කියන්නේ ඔය පස්සේ විසඳ ගන්නකම්. පස්සේ විසඳගත්තට පස්සේ ඕන තරම් හයියෙන් දුවන්න. ඕන තරම් වැඩ කරන්න. ඕන තරම් ක්‍රියා කරන්න කියන එකයි කියන්නේ. නිසා හැමදාම ඍණාත්මකව ඉන්න ඕනේ. වචන ගැන පූර්ණව දැනගත්තද ඔබ? තව කොච්චර තියෙනවද මේක දවස් ගාණක් කතා කරන්න මේ වචන ගැනම තියෙනවා. ඒ නිසා මේක පාඩමක් වෙන නිසා අවබෝධය ගොඩනගෙන්න ඕන. මේක කාරණයක් ඔස්සේ වුවද ඔබට නිර්වාණ සාන්තිය අවබෝධ කරගන්න පුළුවන්. ඔබ ඉන්නේ දැන් කොතනද කියලා ඔබ තේරුම් ගන්න ඕන ඉස්සල්ලා. ඊට පස්සේ ඔබේ ඇතිවිය යුතු වෙනස කොයි වගේද කියලාත් ඔබ තේරුම් කරගන්න ඕන. දෘෂ්ටිවල බැස ගන්නා තැන ලෝකය, සංකල්පවල බැස ගන්නා තැන ලෝකය, වචනවල බැස ගන්නා තැන ලෝකය. දෘෂ්ටි නැත්තං සම්මා ලෝකෝත්තර, සංකල්ප නැත්තං සම්මා ලෝකෝත්තර, වචන නැත්තං සම්මා ලෝකෝත්තරයි. පිනතුනේ මා ආර්ය භූමියේ උපත ලැබූ දවසේ මුලින්ම කතා කරපු ප්‍රකාශනයට පත්තුණු වචනය තමයි වචන සියල්ල බොරු. ඔක තමයි මා ආර්ය භූමියේදී මේ මුලින්ම ප්‍රකාශ කරේ. දැන් මේවා කියන්නේ මේ හම්බ කරන් කන්ද නේද? කට්ටිය පහදවාගෙන කිරි දුවා ගන්න හම්බ කරන් කන්ද. එහෙමනේ සමහර අය කියන්නේ ඒ නොකාපු අය. ඈ නොකාපු අය මේ කන්න බොන්න හම්බ කරන් කන්න උන ඇත්ත වශයෙන් මහන වෙලා ඉන්නවට වැඩි මේ බුද්ධිය ඥානය මෙහෙවොත් ව්‍යාපාර කරලා විශාල මුදල් හොයන්න පුළුවන්. බණ කියන්න ඕනේ. බණ කියන්න ඕනේ. ඥානය තියෙනවනම් විශාල ව්‍යාපාරික වෙන්න පුළුවන්. ඒ නිසා මේ වචන කියන්න පින්නතුනි කිසිම වචනයක් තුළ කිසිම ඇත්තක් නැහැ. දැන් මේ වචන වලින් කතා කරද්දිත් ඔබ සංඥා වලින් කම්පණය කිරීමක් මෙතන සිද්ධ වෙන්නේ. අවිද්‍යාත්මක මාර්ගයක් තමයි වචනය කියලා කියන්නේ. හැබැයි ඉතින් වෙන යන්න මාවතක් නැති නිසා අපි වචනේම භාවිතා කරනවා. ඒක හරියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ වචනය මම භාවිතා කරනවා ගඟෙන් එගොඩ වෙනකන්. මේක පහුරක් කරගන්න, මේක උදව්වට ගන්න, හැබැයි මේක කරතියෙන් යන්න ගන්න එපා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනයවත් ධර්මයවත් අල්ලගන්න එපා. ඒකත් ඔබ හැබැයි කෙලවරදී අතහරින්න ඕන. උදාහරණයක් වශයෙන් කොස්ස ගන්නවනේ අපි ගේ පිරිසුදු කරන්න. ඒකත් එක අමුද්‍රව්‍යයක්. කුණු කැඹලි වගේම ඒකත් එකක්. නමුත් ඉතින් අපිට කොස්ස අතහැරලා ගේ පිරිසුදු කරගන්න බෑනේ. මේ කොස්ස අල්ලගෙන ඉන්නවා ගේ පිරිසුදු කරගන්න ඉවර වෙනකම්. ඊට පස්සේ අපි කොස්සත් පැත්තකින් තියනවා. ඒ වගේ ධර්මයක් ඒ කොස්සක් වගේ ඒක පිරිසුදු කරගන්න මිසක් ඒක කර තියාගෙන මේ කාර්යාලය අරයි යන්න, මහපාරේ අරයි යන්න දෙයක් නෙමෙයි. ඒ නිසා ධර්මයේ පාවිච්චි කරන්න පිරිසුදු කර ගැනීම සඳහා කොස්සක් හැටියට භාවිතා කරන්න පුළුවන්. වචනත් ඒ වගේ. දැන් මේ හැම වචනයකම තියෙන එක ලක්ෂණයක් තමයි මොකක්ද? මමංකාරයේ තියෙනවා. ඕනම වචනයක මමංකාරය තියෙනවා. දැන් මේ කියන හැම වචනයකටම ඔබ කම්පණය වෙනවා. හොඳ ස්වරයකින් කිව්වොත් හොඳ විදියට කම්පණය වෙනවා. නරක ස්වරයකින් කිව්වොත් නරක විදියට කම්පණය වෙනවා. අපි බලලා තියෙනවා වැඩි පිරිස් වැඩි සෙනග එකතු වෙන්නේ මිනිස්යාගේ හිත වින්දනාත්මක හොඳ ස්වරයකින් කම්පණය කරනකොට. ලස්සන නළුවෙක් ආවොත් ඒ නළුවගේ රූපේ බොහොම ලස්සනයි. හිත අර ප්‍රසන්න විදියට කම්පණය වෙන නිසා ඒක බලන්න යනවා. හොඳ ගායකයෙක් ආවොත් බොම්මාලේ වගේ එයාගේ රූපේ ලස්සන නෑ, හඬ ලස්සනයි. හඬින් කම්පණය වෙන්නට කැත හෝ ලස්සන හෝ දැකලා නැති නිසා දකින්නටත් යනවා. එහෙමත් නැත්නම් අදහස් ලස්සනයි නම් ඒ අදහස් ගැනීම සඳහා අපි කම්පණය වෙන්න යනවා. දැන් ඔබ මේව අහලා යම් කිසි සංකල්පයකට ආවොත් ඒක බුදුදහමද? නෑ, ඒත් ලෝකය. යම් කිසි දෘෂ්ටියකට ආවොත් මේ ටික අහලා ඒක බුදුදහමද? නෑ, ඒකත් ලෝකය. නමුත් ආගම් වලින් ලෝකය කරන්නේ මිනිස්සුන්ගේ ඔළුවේ දෘෂ්ටි ඇති කරනවා. දෘෂ්ටි නැති කරන්නේ, දෘෂ්ටි ඇති කරනවා. සංකල්ප නැති කරන්නේ, සංකල්ප ඇති කරනවා. සංකල්ප ඇති කරගන්න කියලා බලපෑම් කරනවා. මේ සංකල්පේ ඔබ ඉන්න, මේ සංකල්පේ අතහැරියොත් ඔබට ස්වර්ගය නැති වෙයි. බය කරනවා. ඇත්තටම බැලුවහම ආගම් මේ විදිහේ වැඩ කිරීම මම දකින්න ඉතාම ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවලියක්. පුජ්‍යලයාගේ චින්තන නිදහස නැති කිරීම. ඉතින් අපි කිව්වද මෙහාට ආවට පස්සේ මේක පිළිගන්නේ කියලා? නැහැ. අපි නිතරම කියන්නේ මේක පිළිගන්න එපා. විමසුන් නුවණින් බලන්න. බුදුහාමුදුරෝ දේශනා කරාද මේක පිළිගන්න කියලා? නැහැ. විමසුන් නුවණින් මේක බලලාම ඔබටම ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඒක තේරුම් ගන්න. ඔබට යම් ආකාරයකද තේරෙන්නේ, ඒ තේරෙන තර්කයේ ඔබ ඉන්න. ඒ තර්කයෙන් ඔබ තර්ක කරන්න. ඔබටත් ඒ කාරණය කවදක හරි ඒ අයුරින් ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ප්‍රකාශ කරන්න පුළුවන්. ගහ යට ඉන්න මිනිස්සෙක් එක කතාවක් කියන්නේ, ගහ උඩ ඉන්න මිනිස්සෙක් තව කතාවක් කියන්නේ. ඔබ තේරුම් ගන්න ඕන, ඔබ ගහ යටද ඉන්නේ, ගහ උඩද ඉන්නේ, කඳු පාමුලද ඉන්නේ, කඳු මුදුනේද ඉන්නේ. ඔබටම තේරෙනවා නම් ඔබ ඉන්නේ යම්කිසි ගැටලු උපාදනය කරන මහ භයංකාර තැනක කියලා. ඔබ ඉන්න තැන වෙනස් කරගන්න ඕන. ප්‍රඥාමයේ වශයෙන් හරි ප්‍රත්‍යක්ෂතාවයේ වශයෙන් හරි ඔබ ඉන්න තැන ගැටලු සහගත නැහැයි කියලා ඔබට තේරිලා තියෙනවා නම් ඔබ එතෙක් එතනින් සමුගන්නේ නැහැ. එතෙන්ට වෙලා ඉන්නවා. නේ? එතෙන්ට වෙලා ඉන්නවා. අපි දකිනවා සමහර මිනිස්සුන් බොහෝම පුංචි මුදලක් මේ මිනිස්සුන්ට දුන්නාම මේ මිනිස්සු මේ මුදල වෙනුවෙන් පුදුම බගෑපත් වෙලා වැඳලා අපිට දෙයිය බුදුන් වගේ මේව කරලා මේව කරනවා. ඇයි? මේ මිනිස්සයා ඒ තරම් අගයක් අර මුදලට දීලා තියෙනවා. සමහර අය ඡන්දෙ දෙනවා. සමහර අය ආගම දහම පාවා දෙනවා. සමහර අය හිතේ කැමැත්තක් නැහැ. දීපල වස්තුව නිසා බිරිඳ කසාද බිරිඳක් ගන්නවා. දීපල වලටම ගන්නවා. ඇයි? ඒ දේවල් වලට, ඒ කාරණා වලට ඒ තරම් අගයක් දීලා තියෙන මිනිස්සුන්ගේ මේ විඥානය. ඒ අගයක් දීපු නිසා තමයි ඔය එළියට බහලා බලන්න පුදුම යුද්ධයක් තියෙන්නේ. හැමෝටම හරි හදිස්සි. කොහෙද යන්නේ? දන්නේ නැහැ. කොහෙද කෙලවර? දන්නේ නැහැ. කෙලවර දන්නේ නැහැ. කඩේට යනවා ඊට පස්සේ ගෙදර එනවා ඊට පස්සේ ආයෙ කඩේ යනවා. ආයෙ වැඩට යනවා. ඊට පස්සේ ආයෙත් එහෙම තමයි. වයසට ගියාම ඔහේ ඉන්නවා ඊට පස්සේ මනෝ කියලා කියන්නේ ඒක මනුස්සයා මවාගෙන ලෝකේ ජීවත් වෙනවා. ඒ සියලුම දෙනාම මිත්‍යා දෘෂ්ටික සමාදානේ වෙලා තියෙනවා. මිච්ඡා දිට්ඨි සමාදාන. හීනයක් දකින්නේ හැමෝම ඇඳගෙන හීනයක් දකිනවා. ආගම හදවතේ ඇඳපු චිත්‍රයක්. ඒකත් හීනයක්. සංස්කෘතියක් හිතේ ඇඳපු චිත්‍රයක්. ඒකත් හීනයක්. අපි මේක හොඳයි හරි නරකයි හරි කියනව නෙමෙයි. හොඳ සංස්කෘතියක් තියෙනවා නරක සංස්කෘතියක් තියෙනවා, හොඳ ආගමක් තියෙනවා නරක ආගමක් තියෙනවා. ලෝක සෝබාදහමට හිතකර සහ අහිතකර, මානවයාට හිතකර සහ අහිතකර ඒවා තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒ මොනවා වුණත් ඒක චිත්‍රයක්. දැන් චිත්‍රයක් ගත්තාම තියෙනවනේ, දැක්කහම බය හිතන චිත්‍ර තියෙනවා, දැක්කහම හිත සතුටු වෙන සතුටු ප්‍රසන්න හැඟීමක් ඇති කරවන චිත්‍ර තියෙනවා. ඉතින් එහෙම චිත්‍ර තමයි ওই මිනිස්සු ලක්ෂ ගණන් දීලා සමහර අය ගෙනල්ලා විතර ගහ ගන්නවා. ඒක දැක්කහම මට මේ වගේ හැඟීමක් ඇති වෙනවා කියලා. එන මනසත් චිත්‍රයක්. ඒ චිත්‍රයේ සිත්තම් කරන කෙනා, සිතුවම් කරන කෙනා වෙන කවුරුවක්වත් නෙවෙයි, ඔබමයි. හැබැයි ඔබ නෙමේ තාම සිතුවම් කරලා තියෙන්නේ. අහල පහල හිටපු අය අඤ්ඤමඤ්ඤ පත්‍යා කිව්වේ ඒකට. අධිපති පත්‍යා, අධිපතීන් හැටියට හිටපු අය, ආගමික ප්‍රධානී, අම්මා තාත්තා, සමාජයේ හිටපු මාමා බාපා නැන්දා යාළුවා ඉහළිය තමයි ඔබේ සිතේ සායම් ගාලා තියෙන්නේ. ඒ චිත්‍රයට අනුව තමයි ඔබ වැඩ කරන්නේ. මොන ආගමක හිටියත්, මොන ජාතියක මොන වර්ගයක හිටියත්, පල්ලියේ පාද ඇඳපු චිත්‍රය ඒගොල්ලෝ ඒ විදිහට වැඩ කරනවා. පූසාරි ඇඳපු චිත්‍රය ඒ විදිහට කරනවා. මවුලලු තුමා ඇඳපු චිත්‍රය ඒ විදිහට වැඩ කරනවා. හාමුදුරුවෝ ඇඳපු චිත්‍රය ඒ විදිහට වැඩ කරනවා. තමන් ඇඳ ගන්න චිත්‍රත් ඒ අතර තියෙනවා. ඒ විදිහටත් වැඩ කරනවා. මේ අත්වාදය පරවාදය කියන එකයි තියෙන්නේ. මේ කරුණ ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද ප්‍රතික්ෂේපය කියලා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒක ගැටීමක්. කිසිම ආගමක ඉන්න කෙනෙක් ඒ ආගම ඕන්නේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ. එතනම ඉද්දී ඒ ක්‍රියාවලිය හඳුන ගන්න. ප්‍රතික්ෂේප කරන්න ගියොත් ගමන් ගැටීමක් ඇති වෙනවා. දැන් මම කියන්නේ මේ ඔක්කොම වැඩක් නැහැ මේ ඉවත් කරන්න කියන එක නෙමෙයි. ඉවත් කරන්න කියන එක නෙමෙයි. ගෙඩිය පැහෙනකොට ගෙඩි කඩන්න ඕනේ නැහැ. ඉබේ වැටෙනවා. තේරුණා නේද? ගෙඩිය පැහෙනකොට ගෙඩි කඩන්න ඕනේ නැහැ. ගෙඩි ඉබේ වැටෙනවා. ඒ නිසා ඔබේ බුද්ධිය ඥානය මුහු පුරා යනකොට සිදු වෙන්න ඕන සියලුම වෙනස්කම් ඔබේ ජීවිතය තුළ ඉබේම සිද්ධ වෙනවා. ඒ කිසිම දෙයක් ප්‍රතික්ෂේප කිරීමකින් හෝ අනුමත කිරීමකින් තොරව ස්වභාවික සත්‍ය අවබෝධය තුළ. දැනට ඔබ කරන්නේ ගෙඩි කඩනවා. ගෙඩි පැහිලා නැහැ. ඒක ගැටීමක්. නිසා ප්‍රඥාව මුදුන්පත් වෙනකොටම ඒ ස්වභාවය ඇති වෙනවා. නිවන් දකින්නේ නියපිටට ගත්ත වැලි ටිකක් වගේ සුළු පිරිසක්. ඒ නිසා ඒ දුර්ලභම පුජ්‍යලය බවට තමන්ටපත් වෙන්න පුළුවන් නම් මේ සංසාරයේ වුණත් ඉතාම ලස්සන වෙනව, ප්‍රසන්න වෙනව. මේ මූලික දර්ශන ටික දැනගත්තයි කියලා මේ කෙනෙකුට සම්පූර්ණයෙන්ම මෙතෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කෙනා සිය කැමැත්තෙන්ම මට දැන් ඇති සිටියා කියලා අර පහන සංඥාවට සමවැදිලා නිවන් අරමුණු කරගෙන නිරෝධ සමාපත්තියෙන් සමුගන්නා තුරුම කෙනෙක් සසර සැරිසරනවා. ඒ ඔය මොන ආගමේ කියලා කිව්වත් කවුරුත් කවදාකරි සසරෙන් සමුගන්නව නම් ඒ සමුගන්නේ මේ නිවන් ධර්මයේ අවබෝධ කරගැනීමෙන්. නිවන කාටත් පොදු සත්‍යයක්. නිකම් මේ ભેද වෙලා අපරාධ මේ බුදුහාමුදුරුවන්ගේ පිළිම කඩලා එම කළා විනාශ කරලා මේ මිනිස්සු ඒ කරන්නේ මේ නිල පරාද වැඩක්. අනවබෝධයෙන් කරන වැඩක් මේ මිනිස්සු. මේ හතුරේ ගොඩනේ වරදක් කරන්න ඕන විනාශයක් කරන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ හතුරෙද්ද? ඇයි? පදපරමිය වෙලා අර ආගමකින් කිව්ව පිළිම කියන්නේ වැඩක් නැහැ. මේ මිනිස්සු පිළිම ටික කොහොම කරලා දාලා ශූන්‍ය වූ අහස විතරක් තියාගන්න හදනවා. ඉතින් මහ පුදුම සංඥාවක් බලන්න මිනිස්සුන්ගේ ඔළුවලට දැම්මොත් එහෙම යංගිසි සංඥාව ඒ සංඥාවට තමයි වැඩ කරන්නේ. ඒ සංඥාවට වැඩ කරලා හරි අසරණයි. ඒ නිසා ලෝකයේ මිනිස්සුන්ගේ හිත් වෛරයෙන් පිරෙන ආකාරයට යම්කිසි කෙනෙක් කටයුතු කළා නම් ඒගොල්ලන්ට ඇති ස්වර්ගයක් නැහැ. ඒ මිනිස්සු සදාතනික අපාය දුක් විඳිනවා. අපාය කියලා කියන්නේ ලෝ දහමට එරෙහිව ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයට ඔහුගේම මනස ඔහුට දනවන වේදනාව. ඔබ හිතන්නේ බෞද්ධයෝ සතුන් මරුවහම විතරද පව් සිද්ධ වෙන්නේ කියලා? නෑ, කවුරු මරුවත් පව් සිද්ධ වෙනවා. පෞගේ දවසක එක අම්ම කෙනෙක් ඇවිල්ලා ගියා මිටින් නිින්ද යන්නේ හාමුදුරනේ මේමයි පිරිත් නූලක් ඕන පිරිත් පැන් ටිකක් ඕන කියලා. මම කල්පනා කරා මේ උපාසක අම්මට මොකද මේ නිින්ද යන්නේ නැති ප්‍රශ්නයක් මෙහෙ වෙලා තියෙන. හීනෙන් බය වෙනව කෑ ගහනව කියලා කිව්වා. ඉතින් හදිස්සියක ඒ ගෙදරට වැඩම කරපු වෙලාවේ තමයි කිව්වේ දුවලා හාමුදුරනේ දැන් අපි ඔය මේ මස් කඩේ අයින් කළා දැන් මාස 6ක් 7ක් වෙන්නේ කිව්වා. එතකම්ම කරලා තියෙන සත්තු ඇති කරලා මරලා මේව කරනවා. ඒ ගහනුලා මේ කිව්වා හාමුදුරනි මම තමයි මේ අම්මලා තාත්තලා පාප කර්මෙන් බේරගත්තේ. ඈ මම තමයි පොඩි කාලේ හාමුදුරනි හැබැයි මමත් කළා මම තමයි අද මේ ඌර දාන්න අද මේ එළුව දාන්න ලෑල්ලට ගිහලා කිව්වේ මම තමයි. පසු කාලිනව තමයි මම තේරුම් අරගෙන මේව කරේ බුදුදහම කෙනෙක් නෙමෙයි. ඉතින් දැන් බුදුහාමුදුරන්ගේ පින්තූරෙත් එයාගේ බුදු කුටියේ මේ දෙව් කුටියම තියාගෙන දෙයයන් රත්වදිනවා බුදුහාමුදුරන් රත්වදිනවා. දැන් බුදුහාමුදුරන්ගේ ප්‍රතිපත්තිය තමයි ගෙනියන්නේ. හැඳුම් බෙදුම් කරන්නේ. එතකොට මොකද්ද? අපාය ලක්ෂණ මෙලවදීම බියකරු භයංකාරක තත්ත්වයන් ඇති කරනවා. මරණයෙන් පස්සේ එයාගේ මනසෙහි යනවා. එතකොට මෙතෙන්දිම මනස අපායේ නිර්මාණය සිද්ධ වෙලා ඔය දූෂණ වංචා මරකම් සොරකම් කරන මෙති ඇමෙතුරුන්ට ලොකු පාලකයෝ ඒගොල්ලෝ චණ්ඩී කියලා හිතාගෙන හිටියද ඒගොල්ලන්ගේ මනස දැඩි ලෙස ඔවුන්ට වද දෙනවා. ඒ නිසා නිතරම ඔවුන් ක්‍රියාවලියක යෙදිලම ඉන්න හිතනවා. මනස දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න බෑ මොකද ඒගොල්ලන්ගේ මනස රිදවනවා ඒගොල්ලන්ට. ඒ නිසා නිතරම මත් වෙලා ඉන්න පුරුදු වෙනවා. මත් වුණාම අර මනසින් ඇති කරන කල්පනාව Tamanට පේන්නේ නැතු වෙනවා. තේරෙන්නේ නැතු වෙනවා. තේරෙනවා දැන් අර ස්වභාවික වර්ණය පේන්නේ නැහැ ඇස්තිකට කන්නාඩි සංග්ලාස් දෙකක් හරි මොනවා හරි අවු කන්නාඩි දෙකක් දාපු ගමන් පේන්නේ නැහැ ස්වභාවික වර්ණය අඳුරක් පේන්නේ. ඒ වගේ කල්පනා ශක්තිය නැති කර ගන්නවා. එයා හිතාගෙන ඉන්නේ කල්පනා ශක්තිය නැති කරගත්තාම හරි කියලා. හරියට ඒක අර ලිඳේ වැටිච්ච වඳුරෙක් ලිඳ ළඟට ගියාම වඳුරා මූණ හංග ගන්නවා. තව සතෙක් ඉන්නවා වැල්ලේ කුරුල්ලෙක්. ඒ කුරුල්ලා මේ කවුරු හරි දැක්කහම සතෙක් දැක්කහම ඔළුව වැලි ගොඩස්ස ගහ ගන්නවා. සතෙක් ඉන්නා ඒ ඔළුව වැලි ගොඩස්ස ගහ ගන්නවා. ගහගත්තාම මිනිහා හිතන්නේ හැංගිලයි කියලා. කවදිකෙ ඔක්කොම එළියේ වඳුරු දැකලා නැති වුණා වඳුරුත් එහෙම ඇලිඳීම වැටලා හැංගෙන තැනක් නැහැ ටක් ගාලා මූණ හංග ගන්නවා මූණ හංගගෙන ඉන්නවා හොරෙන් බලනවා ඉන්නවද කියලා එයාගේ හිතේ එයාට පේන්නේ නැති වෙනකොට ඔක්කොම හරි කියලා ඒ නිසා Tamanට ඒක අමතක කරගත්තයි කියලා මොහොතකට පාප කර්මෙන් වලකින්න බැහැ ඒක එනවම තමයි මොන ආගමේ හිටියත් පව පවමයි පින පිනමයි ඒ කිසි ප්‍රශ්නයක් නැහැ ඒ ලෝධහම තුලින් ඒක නිර්මාණය වෙලා තියෙන්නේ ක්‍රියාවට අනුව ප්‍රතිඵලය ඈ ක්‍රියාවට අනුව ප්‍රතිඵලය ඒ නිසා මනස හිතාගෙන ඉන්නේ හැමතිස්සෙම අපි කරන දේ අපි විඳින්න කැමති දේ කියලා එතකොට මනස ඒ ප්‍රතික්‍රියාවලියම කරනෝ අපි කරන දේ අපිට විඳින්න සලස්සනෝ දැන් මනසින් එගොඩ වෙන්නයි ඕන කොහොමද මනසින් එගොඩ වෙන්නේ ත්‍රිවේදනාවෙන් ඉවත් වෙන්න දුක්ඛ වේදනාවෙන් ඉවත් වෙන්න සුඛ වේදනාවෙන් ඉවත් වෙන්න මධ්‍යස්ථ වේදනාවෙන් ඉවත් වෙන්න අතීතයෙන් ඔබ ඉවත් වන්න අනාගතයෙන් ඔබ ඉවත් වන්න වර්තමානයෙන් ඔබ ඉවත් වන්න එවිට ඔබ අකාලික ධර්මය අත්දකින්න ඇති ඔබ රාත්‍රී කාලයෙන්ද ඉවත් වන්න දහවල් කාලයෙන්ද ඉවත් වන්න එවිට ඔබ ලෝකෝත්තර වූ ඒ දර්ශනය දකින්නවා ඇති ඔබ ඇලීමෙන්ද ඉවත් වන්න ඔබ ගැටීමෙන්ද ඉවත් වන්න ඔබ මස්ත්‍යස්තව සිටීමෙන්ද ඉවත් වන්න එවිට ඔබ නිරෝධ වනවා ඇති නිදහස් වෙනවා ඇති තණ්හාව කියලා කියන්නේ ඇලීමට විතරක් කියන එකක් කියලා අපේ බෞද්ධ ජනතාව හිතන් ඉන්නේ නෑ ගැටීමත් තණ්හාව නිසා හොර බලන්න කල්පනා කරන තණ්හාව නිසා නේද ගැටෙන්නේ තණ්හාව නිසා නෙමෙයිද ගැටෙන්නේ තණ්හාව නිසා තණ්හාව නිසා කොයි බහරි ලොකු ප්‍රශ්නයක් තියෙන තැනක ඕනම තැනකට කියලා අහන්න ඔය ප්‍රශ්නේ වටිනාකම කීයේද කියලා හොයාගන්න පුළුවන්. දවසක් තිබ්බා අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි අතර ප්‍රශ්නයක් මල්ලි ගහලා අයියට මන්නේකේ. අම්මලා තාත්තලා කෑ ගහලා අඬනවා. මං ගියපු ගමන් ඇහුව ප්‍රශ්නේ වටිනාකම කීයේද කියලා. 50,000යි. මල්ලිගෙන් අයියද කොහෙද අරගෙන මල්ලිගෙන් මුදල් ඊට පස්සේ ඉල්ලලම් සල්ලි එයා කියලා සල්ලි විතරක් දෙන්නම් පොලිය දෙන්න බෑ කියලා පොලියක් දෙන්න නෑ කියලා එයාට පොලියත් එක්ක ඕනේ කියලා මන්නේ අහලා සමහර අයට එහෙම තමයි ඔය ඔබට දෙපාල්ල වඳිනව සමහරලාට රුපියල් 100ට ඒ පුජ්‍යලයාගෙම නිකන් හරි අපි රුපියල් 100ක අලාභයක් හරි දෙයක් හරි අපි නිකන්වත් ගන්න ගියොත් අපිට ඒ විදිහටම තමයි කරහන්නේ. අපි දැකලා තියෙනවා සමහර අයගේ මුදලට තියෙන වැලියු එක වැඩි. දැන් සමහරලාට ගොඩාක් සල්ලි තියෙන කෙනෙක් නම් රුපියල් 100 ගණන් ගන්නෑ. සමහරලාට තේ බීලා ඉවර වෙලත් ඒක අපි තියලා එනවා ඒ සංග්‍රහ කරපු පුජ්‍යලයට. සමහර අය මේ 750 ඉල්ලලා කෑ ගහනෝනේ මුළු බස් එකටම ඇහෙන්න. බස් එකේ යද්දි මං හරි පුදුම වුණා. දවසක් මේ වයසක අංගල් කෙනෙක් පුදුම විදිහට කෑ ගහපු 750ක් ඉන්නලු. එයා ගුණේ ඉන්න කොන්දොස්තර මෙහාට ගෙන්නලා අයියෙන් කෑ ගහපු 750ක් අඩුයි කියලා. ඇයි ඒ? එයාට ඒකේ තියෙන වටිනකම වැඩි. ඊළඟට කාන්තාව වෙනුවෙන් මිනි මහාගෙන කාන්තාව ලබා ගන්න යන්නේ. ඕම තරම් නැද්ද තව මිනිස්සු මරලා මිත්‍ර වෙච්ච එක්කෙනා මරලා තමන් කාන්තාව විවාහ කරගත්තා මේ රටේ ලෝකේ ඕන තරම් ඉන්නවා. උපක්‍රම යොදලා මයිකුත් දෙය දේවල් කළා. ඇයි? එයාට විශාල වටිනාකමක් ඒ තුල තියෙන. නමුත් ප්‍රඥාව දියුණු වෙච්ච කෙනෙකුට තේරෙනවා මේ ලෝකෙ කිසි වටිනාකමක් නැහැ කියලා. මේ වටිනාකම දීලා තියෙන්නේ අපි. අපි විසින් යම් යම් දේවල් වලට වටිනාකමක් දෙනවා. ඔය රත්තරන් කියලා වටිනවයි කියලා වටිනාකමක් දීලා තියෙන්නේ අපි. ඔය රත්තරන් බහුලව තිබ්බනම් ඔය කළු ගල් වගේ මිනිස්සු ඕව දාන්නේ අඩිතාලමට. කළු ගල් දුර්ලභව තිබ්බනම් මිනිස්සු කළු ගල් හොරකම් කරනවා. කළු ගල් කරේ එල්ල ගන්නවා. කළු ගල් මුදු වලට දාලා පළඳගෙන යනවා. තාම දුර්ලභ ජාතියක් කියලා. අපි තමයි දෙන්නේ වටිනකම්. ලෝකෙ කිසිම වටිනාකමක් නැති බව මිනිස්සුන්ට තේරුම් ගන්න වැඩි දුර යන්න ඕනේ. සියවසක් දුරට හිතන්න පුළුවන්කම තියෙනවා නේද? තමන්ගේ ජීවිතෙත් එක්ක සියවසක් තරම් දිගට හිතන්න පුළුවන්කමක් තියෙනවා නම් මිනිස්සෙකුට ඒ හොඳටම ඇති නිවන් දකින්න. හැයි මුළු ජීවිත ප්‍රවෘත්තිය මේ මිනිස්සයාට තමන්ගේ ප්‍රඥාවෙන් චිත්‍රපටයක් වගේ බලන්න පුළුවන්. ඔබ ඔබේ කල්පනාව කොච්චර දුරට ගෙනිල්ලා තියෙනවද? බොහෝ අය එච්චර දුර ගෙනියන්නේ නැහැ. දවසක් මම ඔය බස්රියකෙන්දී මේ බස් එකේ කොන්ඩක්ටර් මහත්තයාත් අඬ ගහගෙන වාගින් වාඩි වුණා. මම ඉතින් කතා කළා, ඔයගොල්ලන්ගේ බොස්ට බස් කීයක් විතර තියෙනවද? බස් 7-8ක් විතර තියෙනවා. ඔයාගේ මොනවද බලාපොරොත්තුව තව ඉස්සරහට? කොහොම හරි ලයිසන් එක අරගෙන බස් එකක් එලවන්න තමයි. බොහොම හොඳයි. මම ඉතින් කිව්වා 2150 විතර වෙනකොට ඔයාටත් බස් 7-8ක් විතර ගන්න පුළුවන් වෙයි නේද? ඔව්, ඒ වගේ වෙනකොට ගන්න පුළුවන් ඒ සමහර වෙලාවට. ඒ කියන්නේ කොහොමද? ඒ මනුස්සයා 2150 කියන්නේ කවද්ද කියලාවත් හිතලා නැහැ. තවන්ට ජීවත් වෙන්න පුළුවන් කොච්චර කාලයක්ද කියලා හිතලා නැහැ. කල්පනාවක් කරලා නැහැ. කොටුව පිට කොටුව විතරයි මේ මනුස්සයා දන්නේ. කොටුව පිට කොටුවයි මාරු සල්ලි ගන්නයි කියන්න තමයි මේ මනුස්සයාගේ කල්පනාව කොටු වෙනව, පටු වෙනව. මේ බොහොම සුළු දේවල් වලට කොටු වෙනවා. සමහර අයගේ ජීවිත හරි සුන්දරයි. නෝනයි මහත්තයාගේ බැඳීමට විතරයි ජීවිතේ කොටු වෙලා තියෙන්නේ. ඕනෝන් අතර හරිම ප්‍රියමනාපව ලස්සනට ඉන්නවා. ඒත් ඕනෝන් අතර ඒ බැඳීමට කොටු වෙලා තියෙනවා. හැබැයි ඒ කෙනෙක් නැති වෙච්ච දවසට, නැති වෙන දවසට ඒ දෙන්න හරිම අසරණ වෙනවා. මිනිස්සු තව කෙනෙකුට ආදරය කරනවා. ආදරය කරනකොට අපි අහනවා, ඔබ ආදරය කරන්නේ කවරකටද? ඇයට? එහෙම නැත්නම් ඔහුට? දවසක් 100 කෙනෙක් මෙහි ආවා. ස්වාමීන් වහන්සේ, මගේ නෝන නැති වෙලා දැන් 6 මාසයක් වෙනවා. කණ්ණාඩි ඉස්සරහට ගියාම මට පේන්නේ මගේ නෝන. මේ විදියටම පේනෝ කී කියා ඉදින් දුක් කඳ වුණාම කිව්වා. වයස අවුරුදු 80ක් විතර. ඒ වුණත් ඒගොල්ලන්ගේ ආදරේ ප්‍රේමය හොඳට තිබිලා තියෙනවා. ඒක ලොකු දෙයක්. මම ඉතින් මේක විද්‍යාත්මක කරන්න මම ඇහුවා, ඔයගොල්ලෝ යාළු වෙලා ආද බැන්දේ? නෑ හාමුදුරනේ, මේ කතා කරලා. මම ගෝ නෝන බලන්න ගියානේ මුල්ම දවසේ. ඔව්. ඉතින් මේ මුල්ම දවසේ දැක්කට පස්සේ නෝනගේ මොනවටද වැඩියෙන්ම හිත ගියේ? හාමුදුරුවනේ පයට පෑගෙන කොණ්ඩේ. කොණ්ඩේට තමයි කිව්වා හිත ගියේ. ඈ, කොණ්ඩේටම තමයි කිව්වා හිත ගියේ. හා, මං කව බොහොම හොඳයි. ඉතින් නෝන ඉතින් නාන්න ගියාම ළඳට තව එක්කෙනෙක් යවනවා කිව්වා කොණ්ඩේ අරන් එන්න. ඒ දාන්නේ කොණ්ඩේ දීපොඩි බිම ගෑරෙන්න. මං කව බොහොම හොඳයිනේ. දැන් හාමුදුරනේ මං ඒ නෝනම තමයි ඌව ලබනාත්මෙත් පතන්නේ. මං කිව්වා බොහොම හොඳයි. හදිස්සියෙන් ලෑන ලබනාත්මේ ඔය නෝනම ඉපදිලා කොණ්ඩේ නිකන් හරි රෝගයක් හැදලා උඳු ගෝ කාලා තිබ්බොත් මොකද කරන්නේ ඔයා? එයා විවාහ කරගන්නවද? එහෙම උනොත් ඉතින් හිතලා බලන්න වෙනවා. දැක්ක නේද වැඩේ? ඈ ඒ නෝනමයි. හැබැයි කොණ්ඩේ නැතුව බෑ. අපි ඕන කෙනෙක්ගේ බැලුවාම ඒ ඔහුගේ හෝ ඇයගේ ආදරය කරනවා කියනවා නම් යමකටයි ආදරය කරන්නේ. එක් අහිංසක ගතියට, එහෙම නැත්නම් ලස්සනට, එහෙම නැත්නම් ගුණ යහපත්කමට, ඈ එහෙම නැත්නම් පොහොසත්කමට, එහෙම නැත්නම් ක්‍රියාශීලීත්වයට, මොකක් හරි දෙයකට. දැන් මේක වරදක් නෙමෙයි කියන්නේ. මේක හරි විද්‍යාත්මකයි කියන එක පෙන්නන්නේ. දැන් ඔයත් උනත් මෙහාට ඉන්නෙත් ඒ විද්‍යාත්මක ගුණයක් නිසා. ඔයගලගේ මනස හැදෙන්න දියුණු වෙන්න යමක් හම්බ වෙනවනම් ඉතින් තියෙනවා. ඇවිල්ලා පහසුවෙන් ජීවිතේට පහසුවක් ලැබෙනවා කියලා තේරෙනවනම් අපි එතෙන්ට ඇදෙනවා. මොකද අඹ තියෙන ගහට වවුල්ල යනවනේ. රසවත් දෙයක් ඔතන හරි තියෙනවනම් එතන මිනිස් වෙන. හැබැයි මෙතන තියෙන රසය වෙනස් ටිකක්. මෙතන ටිකක් තිත්තයි ගුණයි. තිත්තයි ගුණයි. දැන් කරවිල ඉදින් ලොකු දිව බිනවලා කන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ කරවිල. නමුත් අපි ඒක ගුණාත්මක භාවය ගැන හිතලා ඒක අපි අමාරුවෙන් කන දිව පිනවෙන කෑමක් නෙවෙයි. සීනි කොච්චර රස වුණත් එහි තියෙන අගුණතාවය පිළිබඳව හිතලා අපි නොකා ඉන්නවා. බහැරගෙන. ඉතින් ඒ වගේ ක්‍රියාවලියක් තියෙන ප්‍රඥාව තියෙන කෙනෙක් ළඟ විතරයි. කුඩාම ළමයින්ට ඔය දේ නැහැ. ඒ ළමයා කැමති පැණි රස කන්නයි, තිත්ත දේවල් නොකන්නයි. ඉතින් බුද්ධියෙන් පොඩි ළමයි වෙච්ච අයත් මේ ධර්මයට අහුම් කරන දෙන්නේ මේ පැණි රසක් නැති නිසා ගුණාත්මක බවක් තිබුණා. ඒ වුණාට පින්නතුනේ මතක තියාගන්න සසරේදී අපි හැමෝම හරි පෞද්ගලික තනි පිරිසක් මේ මනසින්. දැන් මං කියන්නේ මේ සංසාරේදී වෙන ගැටලුවට විසඳ ගන්න නෙමෙයි මෙතෙන්දී. මේ මොහොතේ තියෙන ගැටලුවට විසඳුමක් ලබා ගන්න. ඔබ මොනතරම් වෙනස් වෙනස් ආකාරවල වලට චිත්‍ර ඇඳගෙන තිබුණත් ඔය චිත්‍ර හැම එකක්ම බොඳ වෙනවා, එහෙම නැත්නම් වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැති චිත්‍රයක් නැහැ. එහෙමනම් මොකද්ද මෙතන තියෙන්නේ? මායාව. මායාව තියෙන්නේ. ඔබ සිනමා සිත්තම බලාගෙන ඉද්දී අඬපු වාරත් ඇති, තරහ ගියපු වාරත් ඇති, බය වෙච්ච වාරත් ඇති. සිනමා සිත්තමක් නිසා. ඒ වගේම මිනිස්සු තමන්ගේ මනස තුල සිනමා පටයක් බලනවා, ඒ තුල සතුටු වෙනවා, දුක් වෙනවා, බය වෙනවා, අඬනවා, හිනා වෙනවා. දැන් අපි කරන්න ඕන මොකද්ද? මුකුත් කරන්න දෙයක් නැහැ. මේ කරන හැම දෙයකම දැඩි භාවය අත්හරින්න ඕන. ඇයි දැඩි භාවය අපි අත්හරින්න ඕන? මිරිඟුවක් පස්සේ වේගෙන් දුවගෙන ගියාට වැඩක් නැහෙනි කියලා දෙන්න ඕන. මිරිඟුවක් පස්සේ වේගින් දුවගෙන ගියාට ඇති වැඩක් තියෙනවද? ඒ නිසා ඔබේ මනස ඔබට සුවයි, සැපයි, ජයග්‍රාහී කියලා පෙන්නන සමහර දේවල් තුල ඒක කෙලවරට බලාගෙන ගියාම ඒ අපි හිතන දේ එතන නෑ කියලා තේරෙනවනම් ඒකට අසීමිත ලෙස ජීවිත පරිත්‍යාගයෙන් pore කන එක නැති වෙලා යනවා. එනිසා මේ ලෝකේ රජ වුණත් මුළු ලෝකාධිපත්‍ය රාජ්‍යයට පාත් වුණත් ඔබේ මනස කියන එක සෑහීමකට පත් කරන්න පුළුවන් දෙයක් නොවේ. ඒක සිදුරු වෙච්ච කලයක්. මහා සාගරය පුරවන්න පුළුවන් කවදක හරි පිරේවි. එහෙත් මේ මන කියන එක පිරෙන එක නෙමෙයි. ඒක මායාවක්. මේ මායාව මේ අහස වගේ. ඒක තේරුම් ගත්තාම එච්චරයි අපිට කරන්න තියෙන්නේ. මිරිඟුව නම් මිරිඟුව කියලා තේරුම් ගැනීම විතරයි අපිට කරන්න තියෙන්නේ. එහෙනම් ඔබේ මනස මිරිඟුවක් කියලා ඔබට තේරුම් ගත්තොත් ඔබේ සිතේ උපදින තරහට, ඔබේ හිතේ උපදින ලෝභයට, ද්වේෂයට, මෝහයට ඔබට යම්කිසි අදහසක් ඇති වෙනවා. චිත්තාවේග පහළ වෙන්නේ නැහැ. දැඩි තණ්හා, දැඩි තරහවල් ඇතිවන්නේ නැහැ. ඒ දැඩි භාවය කියන එක ඇති වෙන්නේ සත්පුජ්‍යල ආත්ම කියන විශ්වාසය තියෙනකොට. දැනුත් අපි පුජ්‍යලේ කැටේට බණ අහගෙන ඉන්නවා. ඒකම අවිද්‍යාව. පුජ්‍යලේක් නැති තැනට පුජ්‍යලේක් ඉන්නවයි කියන සංකල්පය තුලින් අසා සිටීම. මේ ඉස්සරහා හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුවන්ගේ බණ. එසේ සිටීම අවිද්‍යාව. මේ මම ඉන්නෝ කමල් පෙරේරා රත්නායක ගුණදාස පියදාස කියලා හිතාගෙන ඉන්නවා. ඒකම අවිද්‍යාව. ඒ අවිද්‍යාව තුළ ඝෂ්ඨන ඇති කරගන්න පුළුවන්. ඝෂ්ඨන කියලා කියන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා ඇති වෙනවා. ඒ මවා ගත්ත දෙයක්. ඒ ඔය කරුණු සියල්ල පිළිබඳව ටික වෙලාවක් ධම්මානුපස්සනාවේදෙමු විනාඩි කීපයක්. අපි ජීවිතේ පුරුදු වෙලා තියෙන්නේ තේරෙනේව තේරුම් ගන්න. තේරෙන්නේ නැති ඒවා අතහැරලා දාන්න. නමුත් අපිට බුද්ධියෙන් දියුණු වෙන්න අවශ්‍ය කරනවා නම් අපි තේරෙන්නේ නැති ඒවා අතහැරලා දාලා හරියන්නේ නැහැ. තේරෙන්නේ නැති ඒවා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒක පියවරක්. නිර්වාණය කියලා කියන්නේ ඇත්තටම තේරුම් ගන්න බැරි දෙයක්. අදහ ගන්න බැරි දෙයක්. පෙර නොඇසූ දෙයක්. ඔබට ඔය තේරෙන්නේ පෙර ඇසූ දේවල් පමණයි. පමණයි කියන වචනේ ඔබ අසල තියෙන නිසා පමණයි කියන වචනේට නිර්වචනේ මතුවෙන ඔබගේ හදවතයි. කොස් කිව්වොත් කොස් සඳරනෝ, දෙල් කිව්වොත් දෙල් අඳරනෝ, පොල් කිව්වොත් පොල් අඳරනෝ, කාර් එක, බස් එක, ලොරිය, කෝච්චිය, ප්ලේන් එක කිව්වොත් ඒක අඳුරනවා. ඇයි? පෙර ඇසූ දේවල්. නිවන කිව්වහම තේරෙන්නේ නැහැ. පෙර අසල නැහැ. ඒක එක කාරණයක්. පුබ්බේ අන්නොස්සුතේසු ධම්මේසු කිව්වේ ඒකයි. ඒක එක කාරණයක්. තව සිද්ධියක් ඒකේ තියෙනවා. නිර්වාණය යනු කොස් ගෙඩියක, පොල් ගෙඩියක, කෝච්චියක, ප්ලේන් එකක, කාර් එකක තියෙනා වගේ නාම රූප දෙකක් නෙමෙයි. ඒක තවත් කාරණයක්. එතකොට බලන්න කොච්චර ගැඹුරුද කියලා. පෙර ඇසුවේ නැති නිසා අවදි කරගන්න බෑ. ඊළඟ කාරණේ තමයි ඒක රූපයක් නාමයක් නොවන නිසා අඳුනගන්න විදියක් නෑ. ඒ නිසා ගම්බීරෝ අයන් ධම්මෝ කියලා කියන එකේ කිසිම වරදක් නෑනේ. මේක ධර්මයේ ඉතාම ගැඹුරුයි කියන එක. ඒත් ඔබගේ මේ ගවේෂණයට, පරේක්ෂණයට ඔබ නතු කරගන්න පුළුවන්. ඒ නතු කරගන්නේ රූප වේදනා සංඥා සංකාර වශයෙන්, එහෙම නැත්නම් නාම රූප වශයෙන් යම් අදහසක් නෙමෙයි එන්නේ ඔබට ධර්මයේ හැටියට. නිදහසක්. අදහසක් නෙමෙයි එන්නේ නිදහසක්. අපවිත්‍ර දේ දුරු වීමම පිරිසිදුකමයි. පිරිසිදුකම කියා වෙන දෙයක් නැත. එනිසා අදහස් සංකල්ප ඉක්මවා යෑමම සංකල්ප නිරෝධයයි. දෘෂ්ටි සෝදනය කිරීමම දෘෂ්ටි විසුද්ධියයි. වචන සෝදා හැරීමම සම්මා වාචාවයි. මමත්වය දුරු කිරීමම තමයි මමත්වය නැති අවස්ථාව කියලා කියන්නේ. එහෙම නැතුව මමත්වය නැති අවස්ථාව කියලා නාම රූප දෙකක් ගන්න බෑ. දැන් ඔය ඔස්සේ පරීක්ෂණය කරන්න ඒ අනුව ඔබගේ විඥානය හදා ගන්න. අපි මූණේ කැත පෙන්නුවොත් අපි ඒවලම පිසදා ගන්නවා. ඔබේ මනසෙත් කැත පෙන්නනවා, වැරදි දේවල් පෙන්නනවා. ඔබ හදා ගන්න නෑවිල්ලා ඉන්නේ, හදා ගන්නවා. හදා ගන්නවා. ඇයි අපි හදාගන්නේ? දුක් නිරෝධ කරගන්න, ප්‍රශ්න ඇති කරගන්න, ගැටලු අඩු කරගන්න. අපි කැමති අපේ ලෙඩ රෝග සුව කරගන්න. ඒ නිසා වෛද්‍යවරයා දෙන වෛද්‍ය උපදෙස් පිළිපදිනවා, බෙහෙත් ටික බොනවා, හරියට සාත්තුව කරනවා, ලෙඩේ සනීප වෙනවා. ඒ වගේම මමත් ඔබට වෛද්‍යවරයෙක්. ඔබේ මනසේ මෙන්න මේ දෝෂ තියෙන, මේ නිසා ඔබ දුක් විඳිනවා, සසර යනවා, අපායට වැටෙනවා, ඔබට තරහ යනවා, ලෝභ හිතෙනවා, මෝහයට බයට ඔබ උපත් වෙනවා. මෙන්න මේ විදිහට මනස හදා ගන්න. එතකොට ඔය කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. විමසුන් බුද්ධියෙන් බැලීමම තමයි ප්‍රඥාවේ අවදියට උපකාරක වන්නේ. අද 500ක් අරන් ගුවන් යානයක් උඩ ගියාට ඔක ආරම්භ වුණේ එක්කෙනෙක් යන ගුවන් යානයක් නිපදවලා. අද 500ක් අරන් 700ක් අරන් උඩින් යනවා. හරියට ගමක සෙනග වගේ. මේ ශාලාවක එකතු කරගන්න බැරි සෙනගක් වගේ ශාල ප්‍රමාණය. ඇයි? ලෞකික දේට වුණත් විමසුන් බුද්ධියෙන් බැලුවා, ඒ ජයග්‍රහණ ලැබුවා. අධ්‍යාත්මික ලෝකයටත් විමසුන් බුද්ධියෙන් බලන්න, ඒ ජයග්‍රහණ ලබන්න පුළුවන්. ඔබ නිතරම ඔබෙන් අසන්න, මගේ නොවන දේවල් වලට ඇයි බං කලබල? එහෙමනම් ඒ කලබලය අපි ඒ විදියට අඩු කරගෙන විද්‍යාව ඇති තැන මම සිටිය යුතුයි, අවිද්‍යාව තිබෙන තැන මා නොසිටිය යුතුයි. ඔබ මේ දැන් මේ මොහොතේ මේ චින්තනය, මේ දෘෂ්ටිය මේ ගලාගෙන යන්නේ විද්‍යාත්මක තැනද, සත්‍යවාදී තැනද? හොඳට බලන්න. මම පිරිමේ, මම ගැහැණිය, මගේ චින්තනය, මගේ අදහස්, මගේ සංකල්ප, මගේ වැඩ, මේක විද්‍යාත්මකද? මේක සත්‍යයක්ද? මේක යථාර්ථයක්ද? මට මමයි කියලා හිතන්න අයිතිය කවුද දුන්නේ? ඒ අයිතිය తాවකාලික එකක්ද, ස්ථිර එකක්ද? ඒක කොතෙක් කාලයක් වළංගු වේද? ඇත්තෙන්ම කියතොත් ඔබට මේ මොහොතේවත් මමයි කියලා හිතන්න අයිතියක් නැහැ. ඒත් අපි අයිතියක් අරන් ඉන්නවා. ඒත් ඔය අයිතිය කොච්චර කාලයක්ද පුළුවන්? එතකොට මෙතන මමෙක් නැහැ කියලාද හිතන්න ඕනේ? නැහැ, මමෙක් නැහැ කියලා හිතුවොත් වැරදීනේ. මමෙක් නැහැ කියලා හිතුවොත් ඒ මමංකාරයේ උපාදානය කරගත්ත කෙනෙක්ගේ ක්‍රියාවලිය. මොමෙක් නෑ කියලා මෙතන හිතුවොත් ඒ මමංකාරී යුක්ත පුජ්‍යලේකුගේ ක්‍රියාදාමය. මමෙක් ඉන්නවා කියලා හිතුවොත් ඒ මමංකාරී පුජ්‍යලේකුගේ ක්‍රියාවලිය. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා හිතුවොත් මමංකාරී පුජ්‍යලේකුගේ ක්‍රියාවලිය. ලෝකේ ශූන්‍යයි කියලා හිතුවොත් මමංකාරී ක්‍රියාවලිය. ලෝකේ මෞංකාරයේ කියලා හිතුවොත් මමංකාරයේ ක්‍රියාවලිය. ලෝකේ ඉබේ හැදුනේ කියලා හිතුනොත් මමංකාරයේ ක්‍රියාවලිය. ලෝකේ කර්මයෙන් හැදුනේ කියලා හිතුවොත් මමංකාරයේ ක්‍රියාවලිය. මොනවත් නොසිත ඉන්න ඕන කියලා හිතුවොත් මමංකාරයේ ක්‍රියාවලිය. බෝධය සිතන්න ඕන කියලා හිතුවොත් මමංකාරයේ ක්‍රියාවලිය. දැන් හැබැයි ඔබ ඔරුව අත්හරින්න එපා, මේ පරේක්ෂණය කරන්න ඒ ගුණේ නැති කරන්න එපා. මොකද ඒක ඔරුවක් කියලා හොඳට මතක තියාගෙන යන්න. දිය වැටිච්ච මනුස්සයා ගොඩට આવොත් ගොඩට එන්නේ දිය උපකාර කරගෙනමයි. දියට තෙරපලා ඉස්සරහට එනවා, පීනනවා කියන්නේ ඒකනේ. දියම තමයි භාවිතා කරන්නේ තෙරපලා ගොඩට එන්නේ. හැබැයි යා ගිලිලා මැරුණොත් මැරෙන්නේ ඒ දියේම තමයි. ඒ නිසා ඔබ දිය පාවිච්චි කරන්න, එහෙම නැත්නම් ඔබගේ සංස්කාරය, ඔබගේ මන ඔබ පාවිච්චි කරන්න ගොඩට එන්න. ගිලිලා මැරෙන්න නෙමෙයි. හැබැයි මතක තියාගන්න, ඔබ ගොඩට එන්න පාවිච්චි කරන මන පොඩ්ඩක් වරදුනොත් ඔබ ගිලිලා මැරෙන්නෙත් ඒකේ. එස ගොඩට ඒම සඳහා ඒක පාවිච්චි කිරීමේදී හොඳක් වෙනවා. ඒකයි ඒක ඔරුව අතහරින්න එපා කිව්වේ. ඒකයි ඔරුව පෙරලා ගන්න එපා. ආ හමුදුරු කිව්ව මොකුත් හිතන්නත් එපා, නොහිතන්නත් එපා. පාඩු ඉන්න තමයි දින ගෙදර ගිහින් කියලා හිතන්න එපා. දිය පාවිච්චි කරන්න ගොඩට එන්න. හැබැයි වැරදුනොත් ගිලිලා මැරෙන්නේ ඕකේ. කියන පුදුණු ලෝකයා ගිලිලා මැරෙන්නේ ඕකේ. ඔය මන්නේ තණ්හාව, ලෝභේ ඉවත් වෙනවා. තණ්හාව ලෝභය නැතුව වැඩ කරන්න බැරිද? වැඩ කරන්න පුළුවන්. අපි මිනිස්සු තණ්හාව ලෝභය නැති කරන්න කියලා ඉවරලා ගෙවල් හදන්නේ, රස්සා කරන්නේ, දත් මදින්නේ, ලස්සනට ඉන්නේ, යාන වාහන ගන්නේ, මුදල් එකතු කරන්නේ තණ්හාව නැති කරන්න කියලා. ඒ විමසුන් බුද්ධියක් නැති හුදෙක් පදපරම මෝඩ බෞද්ධය. මේ මෝඩ බෞද්ධයට මෝඩ බෞද්ධයට මෝඩයෝ කියන්නේ නැතුව මොකෝ මං ඥානවන්තයෝ කියලා කියන්නේ? ඈ මෝඩය කියන වචන සැර වැඩි හාමුදුරුවන්ගේ කියලා කෙනෙක් කිව්වත් ඉතින් මෝඩයට මෝඩයෝ කියන්නේ නැතුව මොනෝ කියන්නද? අපිට සැරද නැද්ද කියන එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මනුෂයා හරිද නැද්ද කියන එකේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. සැරෙන් කියන හැම වචනයක්ම නපුරු වචන නෙමෙයි. අම්මලා තාත්තලා දරුවන්ට කිය ගන්නනේ. සැරෙන් කියන හැම වචනයක්ම නපුරු වචන නෙමෙයි. හිමින් කියන හැම වචනයක්ම හොඳ වචනක් නෙමේ. ඉතින් අපි රිදවන්නේ රිදවනවා තමයි, කොනිටනවා තමයි. ඒ යහපත් පැත්තට යන්න, නිසි පැත්තට යන්න, අර ගවියෝ රැලක් නිසි මාවතේ දක්කගෙන යන්න පහරක් දෙනවා. ඒ ගවයන් බලාගෙන ඉන්නේ ගොපළු කොළුවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒ වගේලු. තේ අපේ යුතුකමත් ඒ වගේ. දරුව හදද්දිත් ඔබ එහෙමයි. සේවකය හදද්දිත් ඔබ එහෙමයි ක්‍රියා කරන්න වෙනවා. මේක ඉතාම සරල සිද්ධාන්තයක්. ඒක නොතේරෙන නිසා ඒක ගැඹුරුම සිද්ධාන්තයක්. ඇත්තෙම කියතොත් මේකේ කිසිම සරල බවකුත් නැහැ, මේකේ කිසිම ගැඹුරු බවකුත් නැහැ. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. මේක ඊටාම සරල කාරණයක්. හැබැයි ඒක නොතේරෙන නිසා මේක විශාල ගැඹුරුම කාරණයක්. හැබැයි මේක සරල කාරණයකුත් නෙමේ, ගැඹුරු කාරණයකුත් නොවේ. ඔබට මොකද හිතෙන්නේ වචන ටික ගලපලා ගත්තාම, සම්පින්නණය කරලා ගත්තාම, කසායත් අම්බනෝ වගේ වැඩ තම්බලා ගත්තාම සාරය මොකද්ද ඔබට හම්බ වෙන්නේ? ඔබත් ජීවිතේ යම් යම් කරුණු දිනා ගන්න මාරයත් එක්ක කතා කරන්න. අද මෙහාට එද්දී කියන්නේ නැති ඔන්න යාළුවෙක් ඇහුව ගෙදර එන්න. මාරයත් එක්ක කතා කරලා ගිහුවා. යාළුවෝ නම් ඉතින් හැමදාම හම්බෙන්න බැරිය. මෙච්චර කාලයක් හම්බුණානේ මොකද්ද ඇති වෙනස ඇති. තේ එකක් බිල කෑම ටිකක් කාලා කයිවරුවක් ගහලා යන්නේ කනේ. කියලා එක පස්සකට දැම්මා ප්‍රඥාවෙන්. නිවන් මාග යනකොට අර මම මනස මමයි කියලා හිතපු කට්ටියට එන්න බෑ. මොකද මේ මන අපිව කොහොම හරි රවට්ට ගන්න ක්‍රියා කරන හරියට අර ගෑනු ළමයි රවට්ට ගන්න පිරිමි කරන වැඩ වගේ. පිරිමි රවට්ට ගන්න ගෑනු ළමයි කරන වැඩ වගේ. ඒ දෙගොල්ලම කරනවානේ හරි වැඩ එකිනෙකා රවට්ට ගන්න. යාලු කරගන්න කාලේ ඔහෙ යන්නේ නැහනේ හොඳට රවුල කපලා සෙන් පවුඩර් ගහලා ඔලුව පීරලා යන්නේ. ආ කාර් එක හොඳට සෝදගෙන බයික් එක හොඳට සෝදගෙන යන්නේ. ගැහැරළමයිදුත් එහෙමයි. මොකද අර වසී කර ඒ වගේ තමයි ඔබේ මනස වසී කරගන්න බලනවා. නොයෙකුත් නොයෙකුත් පැති වලින් මාරයා. ඔය දහමට යන්න එපා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා පොඩ්ඩක්. අද මේ ව්‍යාපාරය තියෙනවා. අද මේ ඉච්චර ලාභ තියෙනවා. පෙන්නනවා. එතකොට හා අද රුපියල් 10,000ක ලාභයක් තියෙන මං ඉන්න ඕන. ප්‍රකෝටියක් අලාභ වෙනවා. එයාගේ තැඟල මනසට ආවොත් 10,000 වෙනම් මං කොච්චර ලාභ ලැබලා තියෙනවද? මාරියෝ 10,000ට වැඩක් නැහැ. මම යන බණහන්. ඕකින් කරන්න පුළුවන් මහ ලොකු වැඩක් නැහැ. වේලක් ගන්න පුළුවන්. හතර පහ දිනක එකතු වෙලා හෝටලෙකින් වුණා. ඒ නිසා මාරය නිතරම දැනගෙන ඔබ මාරය නේද කියලා කියනවත් එක්කම මාරය පලා යනවා. මාරය කියන්නේ නාහයක් කටක් බඩක් තියෙන කෙනෙක් නෙමෙයි. ඔබේ චේතනාවක් ඔබට කතා කරන්නේ. ප්‍රඥාව තියෙන කෙනාට ඒක පේනවා. මේකෙන් මේ ප්‍රතිඵලය තමයි අවසානයේ ලැබෙන්නේ කියලා. ප්‍රඥාව නැති කෙනාට ඒ ප්‍රතිඵලය පේන්නේ නැහැ. ඒ ආසාවට, ඒ කියන දෙයට මනස හැඩ ගැහෙන දෙයට, හිතන දෙයට අනුව ක්‍රියා කරනවා. ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙනවා. දූරදර්ශීව බලන්න පුළුවන් කෙනාට ඒවයින් මිදෙන්න පුළුවන්. මගේ මනසත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී පසුබෑවා. මම බොහෝම විහෙර මහන්සියෙන් බණ අහලා අහලා අහලා දැන් ඉතින් මනස හොඳ මට්ටමකට ගෙනාව ටිකක් දුක් අඩු මට්ටමකට. මනස ලැහැත්ති ඊළඟට ඒ මට්ටමේම ඉන්න. දැන් ඔයාට ඉතින් හරිනේ දුක් අඩුයිනේ. ඔහොම ඉන්න හැමදාම බණ අහා. බණ අහන්න යන්න හිතනේ වෙනවා. ආයේ ගෙදර ආවම හොඳයි. ඔහොම ඉන්න කියලා ඔන්න දැන් මනස ලැහැත්ති කරලා තියෙන්නේ. ඊළඟට මම මාරයට කිව්වා, මාරයෝ මිනිස්සු මේ කාලේ ඩෙංගු හැදිලා මැරෙනවා, සර්පය දෂ්ට කරලා මැරෙනවා, රියානතුරු වෙලා මැරෙනවා. කොයි වෙලාවේද කියලා නෑ. ඔය මැරිච්ච මිනිස්සෙක් මම මැරෙන්න යනවායි කියලා හිතලා ගිහිල්ලා මැරුණා නෙමෙයි. ඉතින් මාත් මළු. අන්න මාරයට උත්තර නැති වුණා. එතකොට මාර්ය පලා ගියා. නැත්තම් කම්මැලි කරන තා පොඩ්ඩේ. ඔය මාර්යයට සමහර අය අහු වෙනවා. අහු වෙලා ඔහි බනහහ ඉන්නවා. තව කල් තියෙනවා, තව කල් තියෙනවා, තව කල් තියෙනවා කිය කිය. එයාට ඒ උත්තරේ ලබා දෙන්න ඕන. නොයිකුත් දේවල් පෙන්නයි. නොයිකුත් දේවල් වලට පටලවනවා. ධර්මයේ පිළිබඳව වැරදි වැටහීම අවබෝධය නැති කරවල දීලා ඔක වැඩන්නේ නැහැ කියලා කියනවා. එහෙම නැත්නම් ඕක නෙමෙයි හරි මග, මේක තමයි හරි මග කියලා පෙන්නනවා. එතකොට ඒ සංකල්ප වලට හසු වෙනවා. ගමන් කරනවා. එතකොට මාරයට කියලා දෙන්න තියෙන්නේ මාරය ඔබ පෙන්නන්නේ සංකල්පයක්. එතන ඒ සාමිවහන්සේ දේශනා කරන්නේ සංකල්පයක් නෙමෙයි ඉන්නේ. හරියට තෝරගන්න පුළුවන් වුණොත් අග්ගල කියලා දෙන්න පුළුවන්. මාරේ ඔබ වටහා ගත්ත විදිය වැරදි. මම දන්නවා ඔබ කැමති නෑ කියලා මම මේ වැඩේ කරනවට. ඔබේ මන කැමති නෑ. ඔබ මේ භවය ඔබට ලබා දුන්නු ඔබේ මනස කැමති නැහැ මේ ධර්මයට. ඔබ ඇත්ත වශයෙන්ම ඔබට මේ භවයට එන්න උදව් කරපු කෙනාට ඔබ එක්තරා විදියක ද්‍රෝහි වීමක් කරෙන්නේ. මමත් වෙන දුරු වීම කියන්නේ. එහෙත් ඉතින් මමත්තේට කියනවා අපි කරන්න දෙයක් නැහැ ඔබ මාව මෙහාට ගෙනාව ඊළඟට ඔබ මෙහාට ගෙනාව වගේම ඔබ මාව ආයි අපායටත් ගෙනියනවානේ. හරියට කූඩුවේ ඉන්න කුකුලෙක් වගේ, ඔය පාම් කුකුල්ලෝ ඉන්නේ. මේ ගොඩාක් කුකුල්ලෝ හිතන්නේ මට කන්න දෙනවා, බෙහෙත් දෙනවා, වතුර දෙනවා, වෙලාවට ලයිට් දාලා තියනවා, වහලක් සෙවලි කරලා තියනවා. හරි ෂෝක් මේ හාමු මහත්තයක් හැවටෙනවා. ඒ අතරින් එක කුකුලෙක් හිතනවා, කිකිලියක් හරි කුකුලෙක් හරි හිතනවා, මේ මොනව දුන්නත් මාව අපායට ගෙනියනවා, මරන්න ගෙනියනවා. කොහෙන් හරි මේකේ සිදුරක් වහගෙන මම රිංගල කෙලේ පනින්න ඕන, නිදහස් වෙන්න ඕන කියලා කෙනෙක් පනිනවා. අන්න ඒ වගේ කුකුලෙක් කිකිලියෙක් වෙන්න ඕන. ඒ නිසා මමත්වය ඔබ මොනතරම් සතුටු කළත් මමත්වය මතක තියාගන්න ඔබ අපායට ගෙනියනවා. රාගය, ද්වේෂය, මෝහය ගෙනියනවා. මං කියන්නේ විහෙත විද්වංශනය කරලා සියලු දේ නැති කරන්න මේ මොහොතේ කියන එක නෙමෙයි තියෙන්නේ. මේක අනුපුබ්බ කිරියා, අනුරුබ්බ ප්‍රතිපදා. මේක කොටස් කොටස් කොටස් බිඳගෙන යන්න. මං කියන්නේ මේ සමස්ත ක්‍රියාවලිය අනිත් පැත්ත ගහන්න කියලා. එහෙම කරන්න බෑ ඔබට. ශක්තිය නැහැ. ඔබ මුලින්ම සසර නවත්තන්න බැරි නම් අපාය යන එක නතර කරගන්න. නේ සසර නතර කරන්නේ විශේෂයෙන් මං කියන්නේ අපාය යන එක නතර කරන්න. අපාය යන එක නතර කරන්න නම් මගේ දේවල් නෙමේ මම කියන දේ නැති කරන්න ඕන. මම කියන දේ යනු තමා සතුව තියෙන මමත්වය. දැන් අපි ජනප්‍රියව ඉගෙන ගත්තේ මගේ කියන දේවල් නැති කරගන්න ඕන කියලා. ඒවට ආස නැති වෙන්න ඕන කියලා. නෑ ඒව තිබුණායි මම කියන සිද්ධාන්තය නැති කරන්නේ. එතකොට අර මගේ කියන දේවල් වලට තියෙන බැඳීමත් එපමණකින්ම දුර වෙනවා. එහෙමනම් ඔබ මෙතෙන්දී අභියෝගය කරගන්නේ මා විසින් අන් දෙයක් නොවේ, මා විසින් මම. ඔබගේ අභියෝගය ඔබගේ ප්‍රතිවාදියා ඉදිරින් හාමුදුරුවෝ නෙමෙයි, බුදුහාමුදුරුව නෙමෙයි, යහළුවෙක් නෙමෙයි, යෙහෙලියක් නෙමෙයි, භාණ්ඩයක්, වස්තුවක්, ඉලක්කයක් නෙමෙයි. ඔබ මෙතෙක් කාලයක් ප්‍රතිවාදී කරගත්තේ තව අන් කෙනෙකු, තව අන් වස්තුවක්, අන් දෙයක්, අන් ඉලක්කයක්. මේ මා විසින් මා ප්‍රතිවාදියා කරගන්න මොහොත. එතනයි සටන් තියෙන්නේ. එහෙමන ඔබ මෙතෙක් කාලයක් සටන් වැදුනට වඩා වෙනස් සටනක් මෙතන සිද්ධ වෙන්නේ. ඒ සටන තමයි හරි අමාරු. සිරිසඟ බෝ රජුරු වගේ තමන්ගේ හිස තමන් දන් දෙනවා වගේ වැඩ. මේ ලෝකේ ඕන තරම් අනුන්ගේ හිස තවත් කෙනෙක් විසින් අසන අවස්ථා තියෙනවා. ඒ වුණාට තමන්ගේ හිස තමන් දන් දෙන ගුණයක් නැහැ. ඒ තමයි බෝසත්තුරුන්ගේ ගුණය. ඒක ශාරීරිකව වුණා නැත. ඒක පෙන්වන්නේ ලොකු දහමක්. ධම්සොට රජ්ජුරුව යකාගේ කටට පැන්නා නැතා ඒකින් පෙන්නන්නේ ලොකු දහමක්. ඒ කරුණයි ගන්න ඕන කතාව නෙමෙයි. ඔබට සිද්ධ වෙනවා ඔබවම දන් දෙන්න. දන් දෙනවා කියන්නේ කෙනෙකුට කරන දෙයක් නෙමෙයි. අතහැරීමට කරන වචනයක්. ප්‍රතිග්‍රාහකයෙක් නැහැ. ඔබට අවශ්‍ය කරදර නැති දැක්මක්. අත්තවාද පරවාද නැතු දර්ශනයක් ගලාගෙන එනවනම් එතන තියෙනවා තථාගත දර්ශනය. ඔබ තථාගත දර්ශනේ ඥාතිකම් කියන්නේ. දෘෂ්ටිය නැවැරදි වුණාම සියලුම මානසික අසහන තත්ත්වයන් සමනයටපත් වෙනවා. ඔබගේ මමංකාරය පලා නොයන්නේ ඔබ ආහාර හොට සපේන නිසා. ඔහුට ආහාර තමයි දෘෂ්ටි, සංකල්ප, වචන. අවිද්‍යාවෙන් යුක්තේ ආහාර මමංකාරයට ලබා දුන්නහම මමංකාරේ ඉන්නවා. මේ අනන්ත ධර්මයේ දෙන්න දෙන්න මමංකාරයට දිරව ගන්න බෑ. මමංකාරයට විසයි. සාමාන්‍යයෙන් අපි කොහොමත් කෘමියෙන් හරි මොනෝ හරි දෙයක් වෛරස් එකක් පළවා හරින්න ඒ වෛරස් එකට ඔරොත්තු දෙන්නේ නැති දෙයක් තමයි අපි යොමු කරන්නේ. ඊට වඩා වෙනස් වූ විසක්. වෛරස් එකට විසක්. වෙන දෙයක් එකතු කරනවා. ඉතින් මේ ධර්මය මමංකාරයට විසයි. මමංකාරයේ නිතරම ඉල්ලන්නේ වේදනාවක් ඉල්ලන, රූපයක් ඉල්ලන, සංඥාවක් ඉල්ලන, සංකාරයක් ඉල්ලන. මේ ලෝකෝත්තර ධර්මයේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නැහැ. ඒකේ දෘෂ්ටි නැහැ, ඒකේ සංකල්ප නැහැ, ඒක වචන නැහැ. මමංකාරයට ඒක ජීර්ණේ වන්නේ නැහැ. එහෙම නැත්තම් එයාට ඒක ගැළපෙන්නේ නැහැ. එයා බඩිකින්නින් ඉන්නවා. එතකොට කියනවා මාව මැරෙන්න හදනවා. එතකොට කියන්න තියෙන්නේ තුවාලයක් හොඳ වෙන එක හොඳයිනේ. අසනීපයක් සනීප වෙන එක හොඳයිනේ. මෙච්චර කාලයක් රවට්ටලා අරගෙන ආවා. මොකන්ද ඇතිවෙච්ච ප්‍රතිඵලය? සිහින මායාවක ඔබව මාව හැඬෙව්වා, බය කෙරෙව්වා, දුකටපත් කෙරෙව්වා, කම්පණයටපත් කෙරෙව්වා. මට එච්චරයි දුන්නු දෙය. හැමතිස්සෙම රවට්ටුවා, හැමතිස්සෙම ඔළුව අතගාලා ඩොක්කක් ඇන්නා. මාරියෝ ඔබ හරියට සර්පෙක් වගේ. උඹේ වලිගය හරි ලස්සනයි. උඹේ කට හරි විසයි. ඉතින් ওই වලිගෙන් අල්ලගත්තොත් මට මුළු නයාම ගන්න වෙනවා. එනිසා මට උඹේ වලිගෙත් එපා, කටත් එපා, මට මුළු මනසම මාරයම එපා. මාරයා යනු මායාව. මායාව යනු රැවටීම. ඉතින් තව කවුරු හරි මොනෝ මොනෝ හරි කියලා අඳුනගෙන ඇති. ඒත් මාර දෘෂ්ටිම තමයි. මාරයා කියන එකත් ඕනනම් කෙනෙකුට මාර දෘෂ්ටියක් කරගන්න පුළුවන්. ඕකට මේ මාරයා, මේක තමයි මාරයා කියලා. ක්ලේශ මාර, මූර්ති මාර කියලා කිව්වත් ඒත් මානසික ස්වභාවයයි. වසවර්ති මාර, වසඳ වෙලා යන මාරයා. මූර්ති මාර, රැවටෙන මාරයා. පිටින් ආවේ නැහැ. ඉතින් අර චිත්‍ර කලාකරුවා චිත්‍රයෙන් ඒක ඉතින් පෙන්වන්න ඒගොල්ලෝ දත් ඇඳලා කඩු කිනිසි ඇඳලා පින්නවා මෙන්න මේ වගේ දරුණු බලවේගයක් වගේ කියලා. හැබැයි මේ සුහිතුව පිටින් මේ බඩක් කටක් තියෙන කෙනෙක් ඉන්නවායි කියලා. දැන් බුදුහාම කියන්නේ මාරය කියන පුජ්‍යලයක් ඉන්නවායි කියලා තමයි පිළිගන්නේ මේ හැමෝම කියලා දෙන්නේ. ඒ ඉන්න පුජ්‍යලයා ඔබටත් මේ මොහොතේ ඉන්නවා. හැම කෙනෙක්ගේම ළඟ මාරයා ඇතුලේ ඉන්නවා. අර අවශ්‍ය දැන් නැති හින්දා හොඳයි. තමන් ගත්ත මතයට එරෙහි වෙන ඕනෝ මොහොතක මාරයා ඉස්සරහට එනවා, ඇවිස්සෙනවා. පද පරමියෝ ඉන්නවා. ඒගොල්ලෝ ආගම්, ජාති, බුද්ධාගමත් අල්ලගෙන ඉන්නේ. ඒගොල්ලෝ දන්න දෙයට වැඩිය වෙනස් දෙයක් කියුවාම ඒක බොරුයි කියලා කියනවා. ඇත්ත ඔක්කොම බොරු. හරි දෙයක් ඇත්තෙම නැහැ කියලා එයා තේරුම් ගත්තා නම් නේද හොඳ? ඔය භාවනාවල් වර්ග කරන්න ගියාම සමහර අය ඇත්තටම පොඩි වැරදීම් ඇති වුණාම ඒගොල්ලෝ නිකන් පිස්සු වැටිලා නතර වෙන්නේ. දැන් මේ විමසුම් බුද්ධියෙන් යන ගමනේදී එහෙම ගැටලු ඇති වෙන්නේ නැහැ. මොකද මානසික අන්තවලට වැටෙන එකක් නෙමෙයිනේ. සකවදාවත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මානසික අන්ත තමයි ප්‍රඥාවෙන් තොර ගමන් මාර්ග තමයි පුඤ්ජලයා පහසුතාවයට පත් කරන්නේ. දෙයක් ඒ වගේ හාමුදුරු කෙනෙක් කුටියට ගිහම වහන්සේ නිකන් කල්පනාව මදි වගේ වෙලා කියනවා මේ මේව මගේ නෙමෙයි. මේක කාගේද, මේක කාගේද කියලා අහන උන්වහන්සේගේ අංගසේ මනස කම්පැනි එකටපත් වෙලා මම උන්වහන්සේට කිව්වා හාමුදුරනේ එකක් දෙකක් නෙමෙයි ඔක්කොම මගේ නෙමෙයි කියලා. දැනෙච්ච දවසට තමයි හොඳ කියලා. කැපිත් නොදන්න කාලේ මම ඔය හැම භාවනාවක්ම මම කරලා තියෙනවා. කසීන භාවනා, ආනාපානසති භාවනා, තව නොයෙකුත් නොයෙකුත් වර්ග භාවනා ක්‍රම තියෙනවා මේ ලංකාවට පැමිණිච්ච. ඒව භාවනා කළා, ඒවෙන් ප්‍රතිඵල තියෙනව නැත්තේ නෑ. සුභ ප්‍රතිඵල තියෙනවා හරියට ඒක දත්තහම. ඒ ස්ථීර සාර සදාහන සදාතනික ප්‍රතිඵලය නෙමේ, තාවකාලික ප්‍රතිඵලය. කැලේකට වෙලා ආරණ්‍යයකට වෙලා ඔහේ ගල්කුටියක සිටීමත් යම්කිසි ප්‍රතිඵලයක් තියෙනවා. අර සමාජයත් තුළ ඉඳගෙන නොයෙකුත් අකුසල සිත් පහළ කරගන්නවට වැඩිය ටිකක් පාඩුවේ ඉන්න පුළුවන්. එහෙත් අවසාන ප්‍රතිඵලයක් එකෙන් හම්බ වෙන්නේ නැහැ. ගෙදරකට වෙලා නිකන් ඉඳීමෙත් ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. මිනිස්සුත් එක ගැටෙනවට වැඩිය. එහෙත් අර සාංසාරික ප්‍රතිඵලය හම්බ වෙන්නේ නැහැ. දැන් ඔබට මම කිව්වේ මොකන්ද? මම ඔබට කිසිවක් කිව්වේම නැත. මම මගේ දෙයක් ඔබට ගන්න කියන්නේ නැහැ. ඒකට හේතුව ඔබේ සිතට ඒක බරක් බවට පත්වන නිසා. මා ඔබට කිව්වේ ඔබේ සිතේ තියෙන බර පසකින් තබන්න කියලා පමණයි. මගේ දෙයක් ගන්න කිව්වේ නැහැ. ඔබේ සිතේ තියෙන බර පසකින් තබන්න කියලායි කිව්වේ. ඔබේ සිතේ වෙන දෙයක් නෙමෙයි තියෙන්නේ. ඔබමයි ඒ සිතේ බර. මමයි කියලා ගත්ත දෙයම තමයි මට බරක්. ඒක තමයි බර. ඒක තමයි මුලාව. මගේ ඉඩම කියලා ගත්ත දෙයට වැඩිය භයානක, මගේ කාර් එක කියලා ගත්ත දෙයට වඩා භයානක, මගේ යහළුවෝ යෙහෙළියෝ බිරිඳ ස්වාමියා කියලා ගත්ත දෙයට වඩා භයානක, මම මමයි කියලා ගත්ත එක භයානකයි. අරවත් යම් කිසි භයානක ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ වෙනත් යම් දවසක දුක එනවා. ඒ මම මමයි කියලා ගත්ත එක විතර භයානක தත්වයක් කොහෙවත්ම නැත. දැන් ඔබට තියෙන්නේ මේ කරුණු කාරණා මනාව විමසන්නවනේ. දැන හඳුනගෙන ඔබටම දර්ශනයක්, ඔබටම චින්තනයක්, ඔබම දාර්ශනිකයෙක් විය යුතුයි. ඔබ සදාතනික අනුගාමිකයෙක් විය යුතු නොවේ. සදාතනික ශ්‍රාවකයෙක් විය යුතු නොවේ. එනිසා ඔබ ඒ තත්ත්වෙන් මහා වෙනස් වෙන්න මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. ඔබ ඉන්න තලයේ ඔබ මනාව හඳුනගන්න. මේ ධර්ම කරුණු ඉතාම ගැඹීරයි. වාර ගණනාවක් ශ්‍රවණය කරන්න ඕන. ක්‍රමානුකූලව ප්‍රඥාව වැඩින ගුණයක් තියෙනවා. එකවරක් උඩ පැනලා ගෙඩියක් කඩාගන්න බැරි වුණයි කියලා අපි ඉස්කෝලේ යන කාලේ ගියේ නෑ. අපි කෙක්කකින් ඒක කඩන්න බැලුවා. පොළු ගහලා කඩන්න බැලුවා. ඒ අපේ රසවත් අඹ ගෙඩියක් නම් අපි ඒක කඩාගෙන කෑවා. ඒ වගේ ඔබත් ශ්‍රී සද්ධර්මය වරක් උත්සාහ කළා, දෙවරක් උත්සාහ කළා, සියවරක් උත්සාහ කළා. ඒ සත්‍ය අවබෝධ කරගන්න ඕන. ඔබගේ ආත්ම දෘෂ්ටිය ඔබ තුලින් පලා ගියාට පස්සේ ඔබගේ ශරීරයේ අයිතිය ඔබට දැනෙන්නේ නැහැ. ඔබගේ ශරීරයේ බර පොළොවට, මහ පොළොවට බරයි කියලා දැනෙන්නේ නැහැ. දැනට ඔබට දැනෙනවා ඇති හාල් මුට්ටක් තිබ්බා වගේ පොළොව උඩින් තියලා තියෙනවා කියලා තමන්ගේ ශරීරේ දැනනවානේ. ඒ සක්කාය දිට්ඨියෙන් යුතු කෙනාට, සක්කාය දිට්ඨිය නැති කෙනාට පුළුංගොඩක් තියලා තියෙන පුළුංගෝණියක් තියලා තියෙනව තරම්වත් බරක් එයා මහ පොළොවට දෙන්නේ. එයා මහ පොළොවයි තමයි අතර තියෙන ලෝක දෙකක් බෙදාගත් එක එතනින් අහවර කරනවා. ඉතින් මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙන්නේ මේ ශ්‍රී සද්ධර්මය පරිශ්‍රණය කිරීමෙන් මේ ශ්‍රී සද්ධර්මයේ ගවේෂණය කිරීමෙන් ඒ මනාකොට අවබෝධ කර ගැනීමෙන් ධර්මයේ එකතු කරන තරමට අර මමංකාරයේ නැමැති වෛරසයට ඔබ තුල සිටීමට නොහැකිව ක්‍රමානුකූලව කොන් කොන් වලට මුළු වල මුළු වලට ගිහිල්ලා අවසානයේ සම්පූර්ණයෙන් පලා යනවා. අර බෙහෙත් කෝස් එකක් දෙන්නේ විවිධ ලෙඩවලට. මේක සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න දිගටම 3 මාසයක් 6 මාසයක් කියලා දුන්නා. ඒ බෙහෙත් සම්පූර්ණයෙන් පාවිච්චි කර සමහරලාට දැනෙන්නෙත් නැහැ. ඊට පස්සේ ලෙඩේ හොඳයි. ඒත් කියනවා වෛද්‍යවරයා පාවිච්චි කරන්න ඇඟේ යට තියෙන සිව් දිගටම පාවිච්චි කරලා. ඒ වගේ ඔබටත් ටික දවසක් ගියාම මමං කාටේ නොදැනීමයි. ඒත් ඔබ කල්පනා කරන්න මොන සත්‍ය අවබෝධ වුණේ නැත්තේ ඇයි තාම? එතකොට අපිට කියන්න වෙන්නේ ඔබට දැනෙන්නේ නැති වුණාට දැන් කැස්ස නැති වුණාට දැන් එඹිරිසාව නැති වුණාට දැන් ඔළුවේ එක්කම නැති වුණාට වයසකයට තියෙනවා. මහවහත් දිගටම ධර්මය අහන්න. ධර්මයේ මසම බලන්න. ඔබ තුළින් මමංකාරයේ දුරු වෙන තුරු හැමතිස්සෙම බලන්න. එමනම් හැමදෙනාටම මේ ශ්‍රී සද්ධර්ම අවබෝධය වහවහ සිදු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒට දිරිය ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.